नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दमरुवनत समदा सदहम शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा तिसारन शरणयामि साधु साधु පින්වත්නි අපි බුදුරජාණන් වහන්සේව සරණ ගියා. එතකොට මේ සරණ ගිය බුදුරජාණන් වහන්සේ ගැන අපිට හරි අවබෝධයක් නොතිබුණොත් ඒ කියන්නේ උන්වහන්සේ කෙරෙහි අපි කරුණු සහිත වූ පැහැදීමක් නොතිබුණොත් අපේ ජීවිතේ අපිට අඩුපාඩු සිදු වෙච්ච වෙලාවට ඒ අඩුපාඩු වලින් Tamanටම නැගිටින්න හැකියාවක් ඇති වෙන්නේ නැහැ. එතකොට අපි වචනයෙන් වෙන වැරදීමකට වචනයෙන් අපිට වරදින්න බැරිද? සිතෙන් අකුසල් හට ගන්න බැරිද? කයෙන් උනත් අකුසල් හට ගන්න බැරිද? එබඳු අවස්ථාවක අපිට මඟ පෙන්වන්නේ ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම දේශනා කරපු ධර්මයයි. එතකොට මේ උන්වහන්සේගේ අවබෝධය මොන වගේ පැතිවලට විහිදිච්ච එකක්ද? මොන වගේ එකක්ද කියලා අපි තේරුම් අරගෙන සිටීම අපිට බොහොම උපකාරී වෙන එකක්. මොකද උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාම ඒ කියන්නේ උන්වහන්සේ ගුරු උපදේශ නැතුව බාහිර කෙනෙකුගේ උදව්වක් උපකාරයක් සහයක් නැතුව තමන්ගේ හිතේ තියෙන සියලුම අකුසල් ප්‍රහාණය වෙලා යන ආකාරයට ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරගත්තා කියලා කියන්නේ මේ ලෝකෙ සිද්ධ වෙච්ච ඉතාම පුදුම සහගත දෙයක්. දැන් අපි ගම්මු දැන් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කුමක්ද කියලා අහුවාම අපි කියනවා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා. නමුත් ඒ කිසිම දෙයක් දන්නේ නැති එක්කෙනෙක් ඒක අහපු නැති එක්කෙනෙක් පොතක් පතකුත් නැතුව කියලා දෙන කෙනෙකුත් නැතුව හිතෙන්ම ගලප ගලප මේවා කොටස් හටකද බෙදාගෙන මේක තමයි සම්මා දිට්ඨිය, මේක තමයි සම්මා සංකල්පේ, මේක තමයි සම්මා වාචා, මේ තමයි සම්මා කම්මන්ත කියලා මේවා කොටස් වලට බෙදාගෙන ඒවා පුරුදු කරන්න තනියම මේක කරන්න පුළුවන් හිතන්න පුළුවන් දෙයක්ද? බාහිර කෙනෙකුට හිතන්න බැරි එකක්. මේක ලෝකෙ හිතන්න පුළුවන් නම් තනියම ඊට කලිනුත් කවුරු හරි ඕල් තනියම කරගන්න පුළුවන් වෙන්න ඕනේ කාටත්. එහෙම මේ යුගයේ කවුරුවත්ම හිටියේ නැහැ. එතකොට බුද්ධ කාලේ දැන් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුයි කියලා ජනයා මැදට ඇවිල්ලා ප්‍රකාශ කළානේ. උන්වහන්සේ දේශනා කළා උන්වහන්සේ සම්බුදුයි. ගුරු උපදේශ රහිතව අවබෝධ කළේ කියලා. ඒ කාලෙම තවත් හිටිය පිරිසක් සම්බුදුයි කියාගත්තු. ඒ කවුද? නිගණ්ඨනාත පුත්‍ර. ඔව් සංජය බෙල්ලට්ටි පුත්‍ර. අජිත කේස කම්බල. පකුද කච්චායන මක්කලී ගෝසාල. ඔව් මේ වගේ පිරිස් මේ ඒගොල්ලෝ තන්ියම කියාගෙන ගියා මොකද්ද? අපි සම්මා සම්බුද්දයි. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා එක්තරා අවස්ථාවක මහා චුන්ද රහතන් වහන්සේ අහන්නේ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුදු නොවන අයත් මොකද මේ සම්මා සම්බුදුයි කියලා තමන්ගෙන කියාගන්නේ ඇයි කියලා ඇහුවා. සම්මා සම්බුද්ධ නොවන අයත් සම්මා සම්බුදු කියලා කියාගන්නේ ඇයි කියලා ඇහුවා. දැන් සම්මා සම්බුද්ධ කියන වචනේ සමාජය තුල සම්මා සම්බුදු කෙනෙක් විග්‍රහ නොකරනද සාමාන්‍ය මිනිස්සුන්ට පුළුවන්ද සම්මා සම්බුද්ධ කියන වචනේ තෝරගන්න? බෑ. එතකොට සම්මා සම්බුද්ධ කියලා වචනේ තෝර විග්‍රහ කරාට පස්සේ තමයි අනිත් අය හඳුනාගන්නේ ආ මේ තමයි සම්මා සම්බුද්ධ. එතකොට මේ විග්‍රහ කිරීම නිසා සම්මා සම්බුදු නොවන කෙනාව හඳුනගන්න පුළුවන්. සම්මා සම්බුදු කෙනෙක් සම්මා සම්බුද්ධත්වයේ විග්‍රහ කිරීම නිසා සම්මා සම්බුදු නොවෙන හඳුනගන්න පුළුවන්. තිවිලි චුන්ද මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාරනවා චුන්දය මහතීකෝ චුන්ද අවිජ්ජා ධාතු. මේ අවිද්‍යාව නැමැති ස්වභාවයේ අති විශාලයි කියනවා. ඔන්න දීප උත්තරේ. සම්මා සම්බුදුයි කියලා සම්මා සම්බුදු නැති අය කියන්නේ ඇයි කියලා ඇහුවා බුදුරජාණන් වහන්සේගෙන්. දැනුත් මේ ලෝකාලේ රහත් ලෝකේ කියනවනේ එක එක්කෙනා. ඇයි එහෙම කියන්නේ කියලා ඇහුවා. ඇහුවාම කිව්වා මේකට හේතුව කිව්වා අවිද්‍යාව. අවිද්‍යා ධාතුව අති විශාලයි කිව්වා. එතකොට උන්වහන්සේව හඳුන්වාගත් එක්තරා අවස්ථාවක අවිද්‍යාව නැමැති අණ්ඩකෝෂයෙන්, අණ්ඩකෝෂය කියන්නේ මොකද්ද? බිජුවට. ඒ කිව්වේ බිත්තරේ. අවිද්‍යාව නැමැති බිත්තරේ පලාගෙන ඉස්සෙල්ලාම ආවා. ඒකේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ගෙන් අහනවා මහණෙනි බිත්තර ගොඩක් තියෙන එක තැනක මේ බිත්තර සමූහයෙන් ඉස්සල්ලාම බිත්තර කටුව පලාගෙන යම් සතෙක් එළියට ආවොත් අර පිරිස අතර ඔහු වැඩිමල් නැද්ද? ඔහු ශ්‍රේෂ්ඨ නැද්ද? ඔහු ජේෂ්ඨ නැද්ද? ජේෂ්ඨයා ශ්‍රේෂ්ඨ කෙනා වැඩිමලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මම ලෝකයේ ජේෂ්ඨ උනේ ශ්‍රේෂ්ඨ උනේ ඔතනින් කිව්වා. මොකද්ද ගුරු උපදේශයක් නැතුව තනියම අවිද්‍යාව සිඳ බිඳගෙන විද්‍යාව පහල කරගත්ත එක. අවිද්‍යාව සිඳ බිඳගෙන විද්‍යාව පහල කරගන්නවා කියලා කියන්නේ අතිශයින්ම විශ්මයජනක දෙයක්. ඒ සාමාන්‍ය පරිසරය තුළ විද්‍යාව පහල කරන්න ඉඩක් නැහැ. ඇයි? මුලාවට එන දේවල්මයි කියන්නේ. මුලාවට පත් වෙන දේවල්ම නෙමෙයිද මේ ලෝකේ කියන්නේ? පේන්න තියෙන්නේ මුලාවට පත් වෙන දේවල්. අහන්න තියෙන්නේ මුලාවට පත් වෙන දේවල්. හැමතිස්සෙම මුලාවට පත් වෙන දේවල් තියෙන්නේ. එතකොට සාමාන්‍ය උදාහරණයක් අපි කියමු තේරෙන්න. ඔන්න එක කාලයක් කිව්වා පොල් තෙල් කන්න එපා. ලෙඩ හැදෙනවා. කිව්වන් පස්සේ මුලා වුණ නැද්ද මිනිස්සු? පොල් තෙල් කැම නැවතු. දැන් කියනවා පොල් තෙල් හොඳයි. දැන් අපි දැන් පොල් තෙල් කන්න ගන්නවා. කාලයක් කිව්වා ෆ්ලෝරයිඩ් තියෙන දන්තාලේපෙකින් මදින්ද දත්වලට හරි හොඳයි. දැන් කියනවා ෆ්ලෝරයිඩ් නැති වෑ මදින්ද. දැන් මේ මුලාව නෙමෙයිද? එතකොට කන බොන දේවල් වලටත් මෙහෙම මුලාවක් නම් එක කාලෙකින් හොඳයි කියනවා ආයෙමත් ඒකම ගන්න එපා කියනවා. ඒකම නරකයි කියනවා. එතකොට මේ වගේ මුලාවටපත් වෙනවා නම් අපි හැම දෙයකින්ම අපිට මේ යථාර්ථය දකින්නවා කියන එක හිතන්න බැරි එකක්. මේකට තමයි මේ ගොඩාක් බුදුවරු ඒ කාලේ ධර්ම මාර්ගේ පෙරම්පුරනවා කියන්නේ කැප වෙනවා කියන එක නිකන් මේ වචනෙන් කියන එකක් නෙමෙයි. දැන් පෙරම්පුරනවා කියලා කියන්නේ කැප වෙනවා කියන ගේ වෙනුවෙන්ම කැප වෙලා ගියපු අය. ඒ වෙනුව කැප වෙච්ච අය තමයි කාලයාගේ යෑමේ ඒ ධර්මයේ සඳහය මෝරලා ගියේ. එතකොට ඒක ගැන තවත් හොඳම මේ එක්තර අවස්ථාවක බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කැපවීම ගැන කියනවා මහණෙනි කිකිලියා බිත්තර දානවා බිත්තර දාලා ওই කිකිලි බිත්තර රකින්නේ නැහැ කිකිලි විනෝදින් ඉන්නවා ඇවිද ඇවිද නමුත් කිකිලිට අපේක්ෂාවක් තියෙනවා බිත්තර මෝරලා පැටව බිහි වේවා කියලා කිකිලිගේ අපේක්ෂාව තිබ්බා කියලා පැටව බිහි වෙනවාද කියලා ඇහුවා. පැටව බිහි වෙන්නේ නැහැ. මොකද හේතුව? පැටව බිහි වෙන්න උවමනා ක්‍රමී බිත්තර දාලා විනෝදෙන් ඉන්න එක නෙමෙයි. මොකද්ද? ඒ දාපු බිත්තරේ රකින්න එක. තව කිකිලියක් ඉන්නවා මේ අදහයට පැටව ලැබේවා කියන අදහසක් නැහැ. නමුත් ඒ කිකිලි මොකද කරන්නේ? බිත්තරේ වෙලාවට රකින්නවා. බිත්තරේ රකින්නකොට බිත්තරේට අවශ්‍ය දේ ලැබෙනවා. ඒකේ තියෙනවා බිත්තරේට අවශ්‍යයි අර කිකිලිගේ උණුසුම. ඒ කිකිලිගේ උණුසුමත් එක්ක කිකිලිගේ ස්පර්ශයයි කිකිලිගේ ඇඟේ එන මේ කිකිල් ගං කුකුල් ගඳයි. ওই ටික බිත්තරේට ලැබෙනකොට බිත්තරේ හිමින් හිමින් මෝරනවා. මෝරන්න පැටියා එනවා. එතකොට මේකෙන් අපිට තේරෙන්නේ නැද්ද? මේ උපමාවලින්, මේ බුදුරජාණන් වහන්සේගේ උපමාවලින් තේරෙන්නේ නැද්ද? මේක ප්‍රාර්ථනාවකින් ලබන්න බෑ කියලා. ප්‍රාර්ථනාවකින් ඒ වගේ දෙයක් ලබන්න බෑ කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. අපිට ප්‍රාර්ථනාවකින් වෙන දෙයක් ලබන්න පුළුවන්ද? ගහක ගෙඩියක්. ගහක ගෙඩියක් ලබන්න පුළුවන්ද ප්‍රාර්ථනාවකින්? බෑ. මලක් බෑ. නිරෝගීකම බෑ. ඇඳුමක් හොදන එක බෑ. බතක් උයාගන්න එක ප්‍රාර්ථනාවකින් පුළුවන්ද? ලිපේ තිබ්බා බත් හාල් ටික හොදලා ලිප පත්තු කරන්න තු ප්‍රාර්ථනා කරනවා. බත පැසේවා. බත වෙලාවට ඉදෙයිද? නෑ. බත ඉදව ගන්න කැමති එක්කෙනා මොකද්ද කරන්නේ? ඒ බත ඉදෙන්න උවමනා දේවල් ටික එයා නිස්සද්දව කරන්න ඕනේ. රටටම අඬ බෙර ගහලා ඔන්න බලන්න මං අද බතක් උයනවා කියලා අලුත් මුට්ටියකුත් ගෙනල්ලා ලිපත් හදලා හාලුත් ගරලා තියලා හැමෝටම කී කී විනෝදෙන් ඉන්නවා. දැන් බත ඉදෙයි. මං ඔක්කොම ලෑස්ති කරලා තියෙනවා. හැබැයි ගින්දර දැම්මේ නැහැ. බත ඉදෙයිද? ආනේ වගේ අපිට කවදාවත් මේ ගුණධර්ම කියන ඒවා කටින් කෑ ගහලා ගන්න බෑ. ඒවා ගන්න දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ මොන විදියටද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. උන්වහන්සේට ලැබුණා දැන් උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්න ඉස්සෙල්ලාම පසුබට වුණානේ. ඔබ දන්නා උන්වහන්සේ පසුබට වුණා ධර්ම දේශනා කිරීම. පසුබට වෙන්න හේතුව මොකෝ? උන්වහන්සේ රාජායතනයේ අජපාල නුගරුකු ළඟට ඇවිල්ලා එතනදී තමයි උන්වහන්සේ කල්පනා කළේ මේ මම මේ අවබෝධ කරගත්තු ධර්මයේ බොහොම සියුම් ගැඹුරුයි. නමුත් මේ ධර්මයේ මේ තෘෂ්ණාවේ බැසගත්තු තෘෂ්ණාවෙන්ම සතුට වෙවී ඉන්න මේ මිනිසුන්ට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වේවිද? මම මේ ධර්මයේ කියන්න ගියොත් මට වෙහෙසක් වේවිද? මිනිස් අවබෝධ කරගන්න එකක් නැද්ද? එතකොට මේ ලෝකේ මනුස්ස ලෝකේ මේක දන්නේ නැති වුණාට බලාගෙන හිටිය වෙන ලෝකික. ඒ කොහේද? ඔව් දෙවියන් බඹුන් බලාගෙන හිටියා. මේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා ඒ සම්බුද්ධත්වයට පත් වෙන එකත් උන්වහන්සේලා ඔක්කොම දැන් මිනිස් ලෝකේ මිනිස්සු දන්නේ. මේ බුදු කෙනෙක් පහළ වුණා කියලා මිනිස්සු දන්නේ. ඒතර ඒක දන්නේ දෙවියෝ දන්නවා බ්‍රහ්ම රාජයෝ දන්නවා. නමුත් ඒගොල්ලෝ දැන් බලාපොරොත්තුෙන් ඉන්නවා ධර්ම දේශනා කරනකම්. නමුත් උන්වහන්සේ සූදානම් නැහැ. එතකොට සහම්පති බ්‍රහ්ම රාජයා පෙර ආත්මේ භික්ෂුවක්. කලින් බුද්ධ ශාසනයේ සහක කියන භික්ෂුව. සහක කියන අනාගාමි භික්ෂුව තමයි බඹලෝ උපන්නේ සහම්පති බ්‍රහ්ම රාජයා වෙලා. දේශනාවේ තියෙනවා. එතන මේක නොදන්නා හිතන මේක Hindu සංකල්පයක් රින් ගෙවුවා කියලා. මේ බ්‍රහ්ම රාජ්‍යය සම්බන්ධ කරලා. දා අහපු නැති අය, ධර්මයේ හොඳට කියවපු නැති අය, බාගෙට කියවපු අය හිතන්න පුළුවන් මේ මොකටද මේ ධර්ම දේශනා කරන මේ බ්‍රහ්මීක් මැදිහත් කරගත්තේ මේකට කියලා. නැයි සහක කියන භික්ෂුවේ සහම්පති කියලා උපන්නේ. ඉතින් මේ සහම්පති බ්‍රහ්ම රාජ්‍යය ඇවිල්ලා කියනවා, අනේ මේ ලෝකේ නැසී ආවි, ලෝකේ වෙනසී ආවි. ඇයි බුදුරජාණන් වහන්සේට මේ ධර්ම දේශනා කරන්න හිත නෙමෙන්නේ කියලා සහම්පති බ්‍රහ්ම රාජ්‍යය ඇවිදින් ආරාධනා කරනවා. ආරාධනා කළා කියනවා, අනේ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ මගධ ජනපදයේ අපිරිසිදු කෙලිස් සහිත අය තමයි මෙතෙක්කල් ධර්මයේ කිව්වේ. ඒ නිසා බෝහන්සේ මේ ප්‍රඥාවෙන් කළ ප්‍රාසාදයට නැගලා මේ දුක්ඛිත ලෝක සත්වයා දෙස බලන්න. ශෝක නැති මොනිදානනි, මේ ශෝකී ප්‍රජාව දෙස බලන්න. නය නැත්තානෙනි, ගල්කරුවානෙනි, මහාවීරයානෙනි, නැගී සිටිනු මැනව. මේ ලෝකයාට ධර්මයේ දේශනා කිරීම පිණිස හැසිරෙනු මැනව. මේ ලෝකයේ ධර්මය අවබෝධ කරන්නෝ පහළවන්නාහුය කියලා කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම බැලුවා. එතකොට උන්වහන්සේට මේ ධර්මය ඒ බල්ලා උන්වහන්සේ තීරණය කළා, දැන් ධර්මයේ දේශනා කරන්න ඕනේ කියලා විස්තර තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්න පෙළඹුණා. ඒ දේශනා කරන්න උන්වහන්සේ පෙළඹෙද්දී සම්බුද්ධත්වයට පත් වෙලා ලැබිච්ච බල 10ක් තමයි උන්වහන්සේ ධර්ම දේශනාවේදී පාදක වුණේ. ඒ බල 10ට කියනවා දස බල. ඒ බල 10න් යුක්ත නිසා කියනවා දස බල ධාරී කියලා. ඊළඟට උන්වහන්සේට තිබුණා ඒ බල 10යි විසරද ඥාන 4යි. එතකොට මම අද ඔබට ඒ බල 10ත් අයි ඉඩ ලැබෙන විදිහට මම කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේ මේ දස බල ගැන විස්තර කරන්න හේතු වුණේ මහා සිංහනාද සූත්‍රයේ පෙන්වා දෙනවා. උන්වහන්සේ ළඟ පැවිදි වුණා මේ ලිච්ඡවි කුමාරයෙක්. ලිච්ඡවිලා හිටියේ විශාල ජනපදේ හිටපු ලිච්ඡවි කුමාරී පැවිදි වුණා. එයාගේ නම සුනක්හත්ත. පැවිදිලා උන්වහන්සේට උපස්ථානත් කළා. උන්වහන්සේ පිටිපස්සෙනොත් ගියා. ළඟත් හිටියා. නමුත් උන්වහන්සේගේ සම්බුද්ධත්වය ගැන පැහැදුනේ නැහැ. එතකොට පේනවද? දැන් බුදුරජාණන් වහන්සේ මහපුරුෂ ලක්ෂණ 32කින් හිටියා. එතකොට මේ මහපුරුෂ ලක්ෂණ 32 දිහා බලලා සමහරු පැහැදුනි. ඒ කියන්නේ දැන් සමහර මේ ඔය දැන් බාවරී වගේ බ්‍රාහ්මණයා, බ්‍රාහ්මණවරු ඒ සම්බුද්ධ කියන වචනේ ඇහෙනකොට එයාගේ ශිෂ්‍යු 16 දෙනාට අරජිත මානවක ඇතුළු ශිෂ්‍යු 16 දෙනාට කිව්වා ඔබ යන්න. ගිහිල්ලා ඒ සම්බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න කිව්වා. එතන බාවරී කියනවා, බාවරීගෙන් අහනවා, හරි අපිට යන්න පුළුවන්. අපිට මේ තුමා මුණ ගැහෙන්න පුළුවන්. නමුත් අපි කොහොමද දන්නේ සම්බුද්දයි කියලා? එතකොට දේශනා කළා සම්බුදුරජාණන් වහන්සේ නමකට තියෙනවා ශාරීරිකව දකින්න පුළුවන් අංග ලක්ෂණ 32ක්. මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙනවා. මේ මහා පුරුෂ ලක්ෂණ 32 දිහා බලන්න, බල්ලා හිත පහදව ගන්න. ඊට පස්සේ ඔබ හිතෙන් අහන්න ප්‍රශ්නේ, උන්වහන්සේ කටින් උත්තර දෙයි කිව්වා. ඒ විදිහට තමයි සමහරු පැහැදුනේ. ඉතින් මේ මහා පුරුෂ ලක්ෂණ 32කින් යුක්ත ශාස්ත්‍රුන් වහන්සේ ළඟ මහාන වෙලා ඉන්නවා සුනක්කත්. පැහැදුනේ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේට විශේෂ අවබෝධයක් තියෙනවා කියලා පැහැදුනෙත් නැහැ. එයා කියන්න ගත්ත පිරිස මැද්ද ගිහිල්ලා, මම එතන මහානලා හිටියෙක් කෙනෙක්. මම ශ්‍රමණ ගෞතමයන් ළඟ පැවිදි වෙලා හිටියේ. මම ශ්‍රමණ ගෞතමයන් ළඟින් ඇසුරු කළා. මම පස්සෙන් ගියා. නත්ති සමනස්ස ගෝතමස උත්තරී මනුස්ස ධම්ම ආලඤ්ඤරි ඥාන දර්ශන විශේෂෝ. ශ්‍රමණ ගෞතමයන්ට ඔව් උතුරු මිනිස් දමක් විශේෂ ඥාන දර්ශනයක් මොකවත් නැහැ. මේ කවුද කියන්නේ? ළඟ හිටපු එක්කිනා. තක්ක පරියාවතං සමනෝ ගෝතමෝ ධම්මං දේසේති විමංසානු චරිතං සයම් පටිවහණං. ශ්‍රමණ ගෞතමයන් වහන්සේලා තියෙන්නේ තර්කන හැකියාව. ප්‍රතිභානේ විමංසනේ ඒකෙන් තමයි වෙ කියන්නේ. ඊට පස්සේ කියනවා යස්ස චක්වාස්ස අත්ථය ධම්මෝ දේසිතෝ සෝ නීයාති තක්කරස්ස සම්මා දුක්ඛඛයාති. කියනවා හැබැයි ඒ ධර්මයේ යම් අර්ථයක් පිණිස දේශනා කරනවාද ඒ ධර්මයේ පුරුදු කරන එක්කෙනාට ඒක ලැබෙනවා කියලා කිව්වා. මෙහෙම කියාගෙන ගියා. දැන් මේක සාරිපුත්තයන් වහන්සේටත් ආරංචි වුණා. මේ යෝධය මේක කියන හැමතැනම ගිහින් බුදුරජාණන් වහන්සේ සෑහෙන්න මහන්සි ගත්තා ඔය සුනක්කත්ගේ ඔය අදහස නැතිකරන්න දුරු කිරීමට. දීඝනිකායේ බලන්න ඔබ පාථික සූත්‍රයේ ඒකේ බොහොම ලස්සනට විස්තර කරනවා. ඒක අපේ පරිවර්තනයේ තියෙනවා. බොහොම ලස්සනට විස්තර කරනවා මේ සුනක්කත්ගේ මේ දෘෂ්ටි නැති කරන්න ගන්න මහන්සිය. නමුත් ඒ අවාසනාවන්ත පුද්ගලයාට ඒක කරගන්න බැරුව ගියා. ඒ කියන්නේ එතකොට අපිට පේනවාම එකල මහා පින්වන්තයෝ හිටපු ප්‍රදී පරිසරය තුලත් පැවිදි වෙලා 23 මහා පුරුෂ ලක්ෂණ දරා වැඩ සිටියේ බුදුරජුන් ළඟ ඉඳලත් ඒ ධර්මය අහලත් උන්වහන්සේ ප්‍රාතිහාරි පෙන්නලත් හිත පැහැදුන්නේ. එහෙනම් අපිට මේ කාලේ සියල්ලෝම හිත පහදිනවා කියන එක බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් හිත පැහැදුනොත් කෙනෙකුගේ ඒ පැහැදීමේ ප්‍රතිඵලය ලබන්නේ බාහිර කෙනෙක් නෙමෙයි. තමා. ඇයි තමන් මේ බුදුරජාණන් වහන්සේ දැන් පිරිනුවම් පාලා. උන්වහන්සේ දැන් බලාගෙන ඉන්නේ අපි සරණ ගියාද, සරණ කඩා ගන්නවද, සරණ බිඳ ගන්නවද? මොකොත් උන්වහන්සේ පිරිනුවම් පාලා ඒ අමානිවන් පුරේ ඉඳලා බලන් ඉන්නේ අපි දිහා. නෑ. එහෙනම් පැහැදුනුත් වාසියේ තියෙන්නේ කාටද? තමාට. ඉතින් සාරිපුත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ගිහින් කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සුනක්කත් ලිච්ඡවි පුත්‍රයා මෙන්න මෙහෙම කතාවක් කියාගෙන යනවා කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ සාරිපුත්තය ওই සුනක්කත් ක්‍රෝධ සහිත පුද්ගලෙක් කිව්වා. ක්‍රෝධ කරන කෙනෙක් කිව්වා. ඉස් පුද්ගලෙක් කිව්වා. එතකොට ධර්මයේ අවබෝධ කරන්න තියෙන බාධාවක් ඔන්න එතන කියවුණා. මොකද්ද? ක්‍රෝධ සිත් ඇති බව. ඒ කියන්නේ සිත ගැටිච්ච ගමන් ඇතම් කෙනෙක් සම්පූර්ණ ධර්මයක් අතාරිනවා. ධර්ම ඉගෙනILLත් අතාරිනවා. ධර්ම ශ්‍රවණයත් අතාරිනවා. බුදුරජාන් වහන්සේ අතාරිනවා. අදත් ක්‍රෝධ සිත් ඇති එක්කෙනාට ඒක වෙනවා. එහෙනම් තමන් තුළ ක්‍රෝධ සිතක් ඇති බව මේ ධර්මයේ හැසිරෙන්න තියෙන විශාල බාධාවක් කියලා හඳුනගන්න. මුද සමහර විට ක්‍රෝධ සිතක් ඇති එක්කෙනා වෙන සම්හිත සංසිද්ධව ගන්න අදහස වෙන දේවල් වලින් එන්න පුළුවන්. නමුත් එයාට අර සිතේ පැහැදීම ඇති කරගන්න උදව්වක් නැහැ. ඊට පස්සේ කියනවා මේ සාරිපුත්ති ක්‍රෝධ සහිත සිතකින්මයි ඔය කතාව කියන්නේ මට නිඳා කරන්න කියනවා. ඒත් බුදුරජාන් වහන්සේට නිඳා කරන දවසේ ඔය කතාව කියන්නේ කියනවා. සාරිපුත්ත බලන්න මේ හිස් පුද්ගලයා නිඳා කරන අදහසින් කියලා වර්ණනාවක් කරනවා කියන උතන. මොකක්ද ඒ වර්ණනාව? යම් අර්ථයක් පිණිස ධර්මයේ දේශනා කරනවාද ඒ ධර්මයේ පුරුදු කරන එක්කිනාට ඒ අර්ථය ලැබෙනවා. ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අයම් පිහි නාම සාරිපුත්ත සුනක්කත් මෝග පුරිසස්ස මයි ධම්මන් වයෝ නභවිස්සති. සාරිපුත්‍රය මේ සුනක්කත් හිස් පුද්ගලයාට මගේ ධර්ම ස්වභාවයේ වැටහුනේ නැහැ කියනවා. ඊතර බුදුරජාන් වහන්සේගේ ධර්ම ස්වභාවය මොකද්ද? ඉතිවිසෝ භගවා අරහං. මෙසේ භාග්‍යවතුන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ ඒ කිව්වේ සම්මා සම්බුද්ධයි. විද්‍යාචරණ සම්පන්න විද්‍යාචර විද්‍යා අස්ත විද්‍යා ඒ චරණ ධර්මයන්ගෙන් යුක්තයි. සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිසි ධම්ම සාරති සත්තා දේවමනුස්සානං බුද්ධෝ භගවා. මේ ගුණයන්ගෙන් යුක්තයි. එතකොට අපි ඉස්සල්ලාම මේ අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ මේ ගුණ නවය යුක්තයි කියලා අපි හිත පහදවා ගන්න ඕනේ. මේක චක්කරයක් වගේ එකක් නෙමෙයි. චක්‍රය කොහොමද අපි කියන්නේ? දෙවරක් එක දෙකයි, දෙවරක් දෙක හතරයි, දෙවරක් තුන හයයි, එහෙමනේ කියාගෙන යන්නේ. ඒ වගේ එකක් නෙමෙයි මේක. මේක කරුණු මෙනෙහි කරලා, කරුණු තේරුම් අරන්, කරුණු සලකලා තමයි මේ ගුණ තේරුම් ගන්නෙ. එහෙම තේරුම් ගැනීම තුළ තමයි අපේ හිතේ පැහැදීම ඇති වෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් හිත බය වුණාම ඉතිපිසෝ භගවා අරහං කියලා එහෙම කියනවා තමයි. නමුත් ඒකෙන් අපිට රැකවරණයක් තියෙනවා. නැත්ති නැහැ. නමුත් අපිට අකුසල් දුරු කරන්න නම්, කුසල් වඩන්න නම්, අපේ හිතේ අපේ සිතකය වචනේ ඍජු කරගන්න නම්, මොකද අපේ හිතේ සිතකය වචනේ ස්වභාවය ඍජු වෙන ගතියද, වක්‍ර වෙන ගතියද? වක්‍ර වෙන ගතියක් මේ හිතකය වචනේ තියෙනවා. මේ හිතකය වචනේ ඍජු කරගන්න එක තමයි මේ ධර්මයෙන් කරන්නේ. එතකොට හිතකය වචනේ ඍජු වෙන්න නම් එයාට තියෙන්න ඕනේ මේ අර ලාභ පාඩු දෙකම සමසේ පිළිගන්න හැකියාවක්. එහෙම නැතුව සිතකය වචනේ ඍජු වෙන්නේ නැහැ. ඒ සමහරට ලාභේ උදෙසා වංචනික වෙනවනේ මිනිස්සයා. ලාභේ උදෙසා වැරදි පිළිපින් සද්ද නැතු ඉන්නවනේ. එහෙම වෙන්නේ නැද්ද? වෙනවනේ. සිතකය වචනේ ඍජු කරගන්න මේ ධර්මයෙන් උදව් වෙනවා. ඊට පස්සේ ඒක තමයි අපිට දිගටම උදව් උපකාර වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා දසකෝ පණිමානි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලානි. සාරිපුත්තය තථාගතයන්ට මේ තථාගත බල 10ක් තියෙනවා. යේහි බලේහි සමන්නාගතෝ තථාගතෝ. ඒ බලයන්ගෙන් යුක්ත තථාගතයන් වහන්සේ ආසබන් ඨානං පටිජානාති ශ්‍රේෂ්ඨ ස්ථානයට පත් වූ බව තමන් ලෝකයට ප්‍රතිඥා දෙනවා. පරිසාසු සිහිය නාදන් නදති පිරිස්මැද්දි ඔව් අභීත නාද, ඒ කියන්නේ බය නැතුව කතා කරනවා. බ්‍රහ්මචක්කම් පවත්තේති. බ්‍රහ්මචක්‍රය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට නිවන් මඟ ප්‍රවර්තනය කරනවා. මොනවාද 10? ඔන්න මේ 10 විස්තර කරනවා. පළවෙනි එක තමයි තථාගතෝ ඨානංච ඨානතෝ අඨානංච අඨානතෝ යථාභූතං පජානාති. ඔව් විය හැකිදී වශයෙන්ුත්, විය නොහැකිදී වශයෙන්ුත් ඒ අයුරින්ම ඇත්ත ඇති සැටියෙන් දන්නවා. දැන් මේක අපිට බැලු බැලමට පේන්නේ සුළුපඩු එකක් වගේ. මේ සුළු එකක් නෙමෙයි මේ කියන්නේ. දැන් බලන්න බුදු කෙනෙක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා එක සක්වලක බුදුවරු දෙන්නෙක් පහළ වීම විය හැකි දෙයක්ද විය නොහැකි දෙයක්ද? විය නොහැකි දෙයක්. එමුනා විය හැකි දේ මොකද්ද? එක සක්වලක එක බුදුවරේ පහළ වීම විය හැකි දේ. ඊදෝ ඒ වගේ බුදුරජාණන් වහන්සේ විය හැකි දේවල් පෙන්වා දෙනවා. ඊළඟට සම්බුද්ධත්වයට පත් වෙන්නේ පිරිමියෙක් පමණයි. ඒක තමයි විය හැකි දේ. විය නොහැකි දේ මොකද්ද? කාන්තාවක් බුදු වෙන්නේ නැහැ. එතකොට සක්දෙවිඳු කෙනෙක් වෙන්නේ පිරිමියෙක් පමණයි. ඒක විය නොහැකි දේ මොකද්ද? ස්ත්‍රියක් සක්දෙවිඳු වෙන්නේ නැහැ. බ්‍රහ්මෙක් වෙන්නේ පිරිමියෙක් පමණයි. ඒක විය නොහැකි දේ මොකද්ද? ස්ත්‍රියක් බ්‍රහ්මෙක් වෙන්නේ නැහැ. මාරෙක් වෙන්නේ පිරිමියෙක් පමණයි. ස්ත්‍රියක් මාරෙක් වෙන්නේ නැහැ. එතකොට මෙතන හරි පැහැදිලි, මාර්යා කියන්නේ පුද්ගලෙක්. ඇයි දේශනාව තියෙනවා ස්ත්‍රියක් මාරෙක් වෙන්නේ පුරුෂයෙක් මාරෙක් වෙන්නේ එහෙමනම් කෙනෙක් එහෙනම් මේ කෙලෙස් ගැන තියෙන සමහර විතන් ඉන්නවනේ මේ කෙලෙස් වලට නිකන් සජීවත්වයක් ආරෝපණය කළා මේ පෙන්නනවා කියලා ඒව නෑ බුද්ධ දේශනාව හරි උන්වහන්සේගේ අවබෝධයේ ඇත්ත එකක් ඉතින් මේ විදිහට උන්වහන්සේ ඒ වගේම පෙන්නනවා ඒකේ යම් කිසි කෙනෙක් සිතෙන් කයෙන් වචනෙන් කුසල් රැස් කරනවා ඒක විය හැකි දේ මොකද්ද එහි සැප විපාක ලැබෙන්නේය විය නොහැකි දේ මොකද්ද ඒ නිසා දුක් විපාක නැත්තේය දුක් විපාක ලැබෙනවා කියන එක වෙන්න බෑ ඒකේ ඒකේ තියෙන සැප විපාක කෙනෙක් අකුසල් කරනවා අකුසල් කළා දුක් විපාක ලැබෙන්නේ අකුසල් කර දුක් විපාක ලැබෙනවා සැප විපාක ලැබෙන්නේ එතකොට බලන්න ඒක මොකද්ද ඨාන ඨානන් ඔව් ඒ කියන්නේ විය හැකි දේ වශයෙන්ුත් විය නොහැකි දේ වශයෙන්ුත් තියෙන බුදුරජාණන් වහන්සේගේ ඥානෙ මේ ඥානෙ උන්වහන්සේගේ දේශනාවල තියෙනවා මම එක තැනක කියන්නම් උන්වහන්සේගේ දේශනාවක තියෙනවා උන්වහන්සේ දේශනා කරනවා මේ මහණෙනි කෙනෙක් සිතින් කයින් වචනෙන් පෞරස් කරනවා පෞරස් කරාම මේ පෞරස් කරපු එක්කෙනා ළඟට පිරිස රැස් වෙලා කියනවා අනේ මියා මරණින් මතු සුගතියේ උපදීවා යහපතේ උපදීවා යහපත ලැබේවා කියලා එයාට වඳිනවා ප්‍රාර්ථනා කරනවා ඇඳිලි බැඳගෙන ප්‍රාර්ථනා කරන බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි ප්‍රාර්ථනා කිරීම හේතුවෙන් වන්දනා කිරීම හේතුවෙන් පව් කර කෙනා සුගතියේ නොයයි. එයා සුගතිය යන්නේ නැහැ කියනවා. ඒ යන්නේ කොහේද? දුගතිය. ඒකට උන්වහන්සේ උපමාවක් කියනවා. මොකද්ද? ඔව් ගලක් කෙනෙක් ජලාශයකට ගලක් අතාරිනවා. අතාරලා පිරිස වටේ ඉඳලා ඒ ගලට වැඳගෙන කියනවා අනේ පින්වත් ගල උඩට පැමිණේවා කවදාවත් උඩ දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක යමක් වෙන්නේ නැත්තම් වෙන්නේ නැමයි. දැකදී උන්වහන්සේගේ අවබෝධය. ඒ ඨානං ඨානතෝ අට්ඨානං අට්ඨානතෝ යථාභූතං පජානාතික ඥානෙයි. ඒ ඥානෙන් තමයි උන්වහන්සේ ඒව දේශනා කරන්නේ. ඊර්වස උන්වහන්සේ දේශනා කරන හොඳට පින් කරන එක්කෙනෙක් ඉන්නවා. මේ පින් කරන එක්කෙනා කයින් වචනයෙන් සිතින් කුසල් රැස් කරපු එක්කෙනා ළඟට ගිහිල්ලා පිරිස කියනවා අනේ ඔබ දුගතියට ආවා දුගතියට පැමිණේවා නිරේ උපදීවා කියලා. ඒ සුගතියට ගිහපු එක්කෙනා නිරේ උපදිනවද? නිරේ උපදින්නේ නැහැ. එයා එක්ක දෙවියන් අතර එක්ක මිනිසුන් අතර එක්ක බඹුන් අතර උපදිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කෙනා මේ වගේ එකක් කියනවා. කලයකට ගිතෙල් දාලා මේ කලේ ජලාශයක ඇතුළට දාලා බිඳිනවා. බිඳහම මොකද වෙන්නේ? කඩු ටික යටට බහිනවා. තෙල් ටික උඩට එනවා. එතකොට පිරිස වට වෙලා කියනවා අනේ මේ තෙල යටට බසීවා. එතකොට කෙනෙකුගේ ප්‍රාර්ථනා කිරීම හේතුවෙන් ආයාචනාව හේතුවෙන් වන්දනාව හේතුවෙන් මේ උඩට මතුවෙච්ච තෙල් යටට බස්සන්න පුළුවන්ද? යටට බස්සන්න බෑ. එතකොට මේවා මේ විය හැකි බවට පොඩ්ඩක්වත් ඉඩක් තියෙනවද? තෙල් ටික ප්‍රාර්ථනා කරලා බලාපොරොත්තු තියාගෙන පුළුවන්ද මේක යටට බහි කියලා? කිසිම ඉඩක් නැහැ. ඒවා ස්ථිර උපමා උන්වහන්සේගේ. ඒතර උන්වහන්සේ පෙන්වා දෙන්නේ මේ වගේ මේ ඒවා අපිට පෙන්වා දීපු නිසා මොකද වෙන්නේ? ශ්‍රාවකයන්ට හිතට ගන්න පුළුවන්. ආ එහෙනම් අපි කරන්න ඕනේ කුමක්ද? කුසල් රැස් කිරීම. අකුසල් දුරු කිරීම. අන්න එතකොට ඒක බලන්න දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවල උන්වහන්සේගේ දස බලෙන් එක බලයක් ඒකේ මුල් වෙනානේ උන්වහන්සේගේ දේශනාවට. ඒ තමයි විය හැකි දේ නොවිය හැකි දේ උන්වහන්සේගේ මුල් වෙලා ඒක කරන්නේ. ඒක එතකොට හැම බුද්ධ දේශනාවක මේ ස්ථිර බව අඩමානෙට කරන වචන බුද්ධ දේශනාවල අඩමානෙට වචන නැහැ. ඉතින් අඩමානට වචන නැත්ති ඒ උන්වහන්සේගේ තියෙන ඥාන නිසා. උන්වහන්සේ ඒ ඥානයේ පිහිටල තමයි ධර්මයේ දේශනා කරන්නේ. එතකොට උන්වහන්සේක දේශනවල අඩමානට වචන නැහැ සම්පූර්ණ තියෙන්නේ. දැන් උන්වහන්සේ නිරය ගැන විස්තර කරන දේශනා තියෙනවා. ඒක අපිට හම්බ වෙන ඊළඟ උන්වහන්සේගේ තව ඥානයක් තියෙනවා. දෙවෙනි ඥානේ අතීත අනාගත වර්තමාන. ඒක අතීතේ. අනාගතය කියන්නේ තව ඉස්සරහට. වර්තමානය කියන්නේ මේ ඉන්න අවස්ථාවේ. කම්ම සමාදාන කරගත්තු කර්ම එක්වි කයින් වේවා වචනෙන් වේවා සිතින් වේවා කරගත්තු කර්ම හේතු වශයෙන් තැන් වශයෙන් විපාක විඳින හැටි ඒ විදියටම දන්නවා. මේක ගැන නම් හරිම පුදුම සහගතයි. මේ කර්ම විපාක ගැන විස්තර කරන විදිය උන්වහන්සේ එක තැනක විස්තර කරනවා. මේ අර කෝකාලික කියන භික්ෂුව, කෝකාලික දන්නවනේ, කෝකාලික කියන භික්ෂුව වෛර බැඳගත්තනේ. කවුරුගෙන වෛර බැඳගත්තේ? සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැනත්, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ගැනත් වෛර බැඳගත්තා. වෛර බැඳගෙන නිඳා කළා. මොකද්ද කරපු නිඳාව? ඔව්, මේ දෙන්නා ලාමකයි කිව්වා, පවිටුයි කිව්වා. ඔව්, ලාමක වූ ආසාවන්ගේ වසඟයට ගිහිල්ලා ඉන්නේ කිව්වා කියලා කියාගෙන ගියා. ඉතින් බුදුරජාන් වහන්සේ කෝකාලිකව කැඳෙව්වා. කැඳවලා මොකද්ද කිව්වේ? කවදාවත් තුක කියන්න එපා, සාරිපුත්ත මොග්ගල්ලාන දෙදෙනා ලාමක නෑ, පවිටු නෑ, ලාමක ආසාවන්ගේ වසඟයට ගිහිල්ලා නෑ, ඒ නිසා ඔක කියන්න එපා කියලා කිව්වා. සමාව ගන්න කියලා කිව්වා. එතකොට මොකද්ද එයා කිව්වේ? බුදුරජාණන් වහන්සේගෙන්ද මට සමාව ගන්න පුළුවන්? මං අර දෙන්න ගින්න සමාව ගන්න යන්නේ නැහැ කිව්වා. මහණුණාට පස්සේ ඇති වෙන මාන්නේ ලේසියෙන් නැති කරන්න බැරි බව පේනවා. සාමාන්‍ය මිනිස්සු තියෙනවනේ මාන්නේ ඇති වුණාම අය සමාව ගන්නෙ ඇයි? එහෙම වෙනවනේ. අර එක තැනක උනේ මොකද්ද? අර දේවදත්ත එකාත්මික අර තාපසෙක් වෙලා, අපේ බෝසතාණන් වහන්සේ තාපසෙක් වෙලා මොකද්ද? දේවල, දේවල කාල දේවලයි, තව අනිත් එක නෑ හිටියා නාරද තාපස. ඉතින් ඒ මේ තාපසවරුන්ගෙත් එහෙම වුණානේ. සමාව ගන්න කියද්දි කියද්දි සමාව ගත්තේ නෑ. එතකොට අර බෝසත් තාපසතුමා ඉර පායන්න නොදී ඉර නවත්තන් ඉන්නවා. ඒ ඉර නවත්තන් ඉන්න හේතුව දැන් අර ඒකට හේතුව මේමයි. කතාව දන්නව නේද? ඔන්න ඉස්සෙල්ලා මේ දේවදත්ත පෙර ආත්මේ තාපසයා වෙලා ගිහිල්ලා ආගන්තුක ශාලාවකට ගියා. යන ගමන් ශාලාවක නැවතුණා. නැවතුණාම අපේ බෝසතාණන් වහන්සේත් ආවා. ආවට පස්සේ ඇහුවා, ඒ කුඹ අර බලන් හදන මිනිස්සයාගෙන් ඇහුවා, අද මට මෙහි නවතැන් දෙන්න පුළුවන්ද කියලා. වේලාසනින් එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. එයාගෙන් අහලා කැමති නම් නවතන් ගන්න කිව්වා. ඊට පස්සේ එයාගෙන් ඇහුවා, මේ පින්වත් තාපසේ, මමත් මේ චාරිකාව යන එක්කෙනෙක්, මම නවතන් ගත්තට කමක් නැද්ද කියලා ඇහුවා. ආ, ඕනින්ද ඕනම් කිව්වා. ඊට පස්සේ මොකද කළේ? දැන් අර බෝසතාණන් වහන්සේ පැත්තකටලා බාඩි ඉන්න භාවනා කරගෙන අරයත් ඉන්නවා. ඒ තාපසයා, දේවදත්ත තාපසයා මොකද කළේ? මේ ඒ ශාලාවේ දොරටුව ළඟ ඉස්සරහ හරහට නිදාගත්තා. කරවලෙන් ඉතින් යන්නේ. ඉතින් මේ එළියට මුත්‍රා කරන්න එළියට යන්න බෝසත් තාපසයන් වහන්සේ යද්දි, හිමින් හිමින් යද්දි මොකද වුනේ? ඔව්, මෙයාගේ බෙල්ලට කකුල තියුණා. ඒ සරේ කෑ ගන්න ගත්ත මේ බෙල්ල පාගල මේ මරණ හදනවද කියලා. කෑ ගන්න නෑ නෑ නෑ, මෙහෙම නෙමෙයි, මට මේ වැරදුණක් වුණේ, සමා වෙන්න කියලා. ඉතින් සමා වෙල්ලගෙන ගියා. එළියට ගියා. ගිහිල්ලා දැන් ඔන්න ඉතින් දොට්ට පිළට ගිහිල්ලා දැන් ඔන්න එනවා. එනකට කල්පනා කළා, මම බොහොම පරිස්සමෙන් ගන්න මේ පැත්තෙන් ගිහලා බෙල්ල පෑගුණා, අනිත් පැත්තෙන් යන්න ඕනේ කියලා. අර මිනිස්සයා, එතකොට දේවදත්ත තාපසයා හිතුව දැන් ඇවිල්ලා මාගේ බෙල්ල ආයෙත් පාගයි කියලා, එයා අනිත් පැත්තේ හැරුණා. දැන් එයා අනිත් පැත්තේ හැරිලා ඉන්නවා, කකුල් දෙක අර පැත්තේ දාලා. එතකොට දැන් අර බෝසත් තාපසයා එනවා. දැන් බෝසත් තාපසයා කල්පනා කළා, දැන් මේ පැත්තෙන් බෙල්ල පෑගුණා මට, මම මේ පැත්තෙන් පරිස්සමෙන් යන්න ඕනේ කියලා ආයෙ ගියා තිබ්බ කකුල බෙල්ලට. හයියෙන් කෑ ගහලා, හිතාමතා මගේ බෙල්ල පෑගුවා නේද? අන්න අසත් පුරුෂයා දැක්ක, දසත් පුරුෂයා. ඔබ කවදාවත් අසත්පුරුෂයෙක් වෙන්න එපා. අසත්පුරුෂයා ප්‍රශ්නේ වෙනකම් බලන් ඉන්නවා පිඹින්ද පේනේ කොල්ල. කිව්වා මේ දැක්කනේ මං කලින් මාව බෙල්ල පා ගන්න හැදුවා මං යන්තම් බෙල්ල මේ පැත්තට පැන්න දැන් ආයේ පාගනවා කියලා. එයාත් බල සම්පන්න කෙනෙක් කිව්වා හරි. හෙට උදේ ඊර පාන්න ඉස්සලා නුඹේ හිස හත් කඩකට පැලෙන්න ඕනි කියලා ශාප කළා. බෝසත් තාපසතුමා ඇතුළට ගියා. ගිහිල්ලා නිස්සද්දව කල්පනා කරනවා දැන් මෙයා ශාපයක් කළා. මේ ශාපය කොයි විදිහෙද වැඩ කරන්නේ? දැන් බලන්න බෝසත් කාලෙත් ඥානි තාපස් ඒ ශාපේ කොයි විදිහට වැඩ කරන්න බැලුව බැලුවම පස්සේ කිව්වා මම නිවැරදි මගේ ඇති වැරද්දක් නැහැ. හිස හත් කඩකට පැලෙන්නේ මෙයාගේ. දැන් බලන්න ප්‍රාර්ථනා කළේ කාගේ හිත හිස කැඩෙන්න කියලාද? බෝසතන් වහන්සේගේ හිස සත් කඩකට පැලෙන්න කියලායි ප්‍රාර්ථනා කළා ශාපි කළේ. නමුත් දැන් කැඩෙන්න නියම වෙලා තියෙන කාගේද? ඒ කරපු එක්කෙනාගේ. දැන් බලන්න එතකොට මොකද්ද මේකෙන් පේන්නේ? මේ ලෝක ධර්මයක් තියෙනවා අපිට පාලනය කරන්න බැරි. ලෝක ස්වභාවය වැඩ කරන්නේ අපිට ඕන හැටියට නෙමෙයි. එතන සිදුවෙන්න ඕන විදියටයි ලෝක ධර්ම වැඩ කරන්නේ. ඉතින් බෝසතන් වහන්සේ බැලුව දැන් මගේ හිසද පැලෙන්නේ මෙතුමාගේ හිසද? බැලුවම පැලෙන්නේ කාගේද? අර දේවදත්ත තාපසයාගේ හිත තමයි පැලෙන්නේ. දැන් ඔන්න ඊර පායන්නේ. දැන් බෝසතන් වහන්සේ ඊර පායන එක වළක්වගෙන ඉන්නවා. රජ්ජුරුව කල්පනා කළා රේ සේනා මිනිස්සු ගිහිල්ලා රජ්ජුරුවන්ට පැමිණිලි කරනවා ඉර පායන්නේ නැහැ කියලා. රජ්ජුරුව වෙන මොකක් හරි ප්‍රශ්නයක්, මොකක්ද මේකේ නුඹලාට තියෙන සැකය මොකද්ද කියලා ඇහුවා. සැකේ තමයි කිව්වා තාපසවරු දෙන්නෙක් ඇවිල්ලා ඔය ඉන්නවා ඊයේ ආවා උන්දලාගේ වැඩද දන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ රජ්ජුරුව ගිහිල්ලා තාපසවරු හම්බලා කිව්වා තාපසතුමනි මේ ඉර පායන්නේ මොකද්ද මේ කියලා හෙවම්. එතකොට මේ දැන් බෝසත්තුමා නිස්සද්ද ඉන්නවා. අරය ඉස්සරහට පැනලකෝ මෙහෙමයි මෙයා මගේ බෙල්ල පැගුව එකපාරක්. ඊටවසේ මෙයා මම ඒක වැලක්කෝ සමාව දුන්නා ආයෙත් පැගුවා. ඊටවසේ මම මෙයාගේ හිස සත් කඩකට පැලෙන්න කියලා කිව්වා. ඒක නිසා මොකක් හරි දන්නේ නැහැ කිව්වා. ඊටවසේ අර බෝසතාණන් වහන්සේගෙන් ඇහුවා. ඇහුවාම කිව්වා මෙන්න මෙම සිද්ධියක් වුණා. හිස ඉර නැග්ගොත් මෙයාගේ හිස හත් කඩකට පැලෙනවා. ඊට පස්සේ අහුව මේක වළක්වන්න මොකද්ද කරන්න ඉන්නේ? සමාව ගත්තත් පුළුවන් කිව්වා. බෝසතාණන් වහන්සේට අර බෝසත් තාපසයන්ගෙන් සමාව ගන්න කියලා දැන් රජ්ජුරුව ගිහිල්ලා පින්සින්දු වෙනවා අර තාපසතුමාට. නෑ සමාව ගන්න නෑ. දැක්කද? සමාව ගන්න නෑ. රජ්ජුරුව සේවකයන්ට කිව්වා අල්ලගනින් කිව්වා මේ අද්දකින් අදගන්න. අදගෙන වරින් කිව්වා මෙතෙන්ට. උලාපම් මේ හොඹ බිම කිව්වා. දැන් සමාව ගන් කිව්වා. ගත්තා. බුත්තතන වහන්සේ කිව්වා හා දැන් ඉතින් මේ විදිහට මම සමාව දුන්නා. එයා ගත්තේ නේ දැන් අර බලේ වෙන කෙනෙක් තමයි සමාව ගෙන්නෙව්වේ. ඊට පස්සේ බුත්තතන වහන්සේ කිව්වා එහෙමනම් දැන් මෙයාට වතුරි බහින්න කියන්න. වතුරි බහැලා වතුර උඩ මැටි ගුලියක් තියන්න මෙයාගේ ඔළුවේ ගන්න. ඔළුවේ සයිස් එකට මැටි ගුලියක් හදලා තියන්න වතුර මෙයාගේ ඔළුව උඩ. මම හිර අතාරිනකටම මෙයාට දියට ගෙලෙන්න කියන්නේ. එතකොට මේ මැටිගුලිය පැලේ කියලා. ඉතින් බෝසතාණන් වහන්සේ හිර අතාරි චිත්ත බලෙන් හිර අතෑරියා. අතාරින්නේ අනේ ගොල්ලියේ මැටිගුලිය පිපිරුවා. මෙයා ගොඩ වුණා. ඒ සමාව ගත්තේ නැහැ. බලන්න මේ හිතේ තියෙන දරදඬු කොම. දැන් මේ වගේ දරදඬු බවක් හිතක තිබේද නැද්ද? හා කියන්නේ ඈ තියෙනවා. මේ දරදඬු බව නැති මොළොක් බවක් ධර්මයෙන් හදලා. ධර්මයට විතරයි මේ සිත මෘදු කරන්න පුළුවන්. දැන් බලන්න ඒ කෝකාලික දරදඬුයි මොළොක්ුණේම නැහැ. සමාව ගංගම් කියලා කිව්වා ගත්තේම නැහැ. අන්තිමට මැරිලා දැන් දුගති යන්න ඕන මෙන්න. අර තුදුව කියලා බ්‍රහ්මරාජයෙකුත් පෙර ආත්මේ මෙයාගේ ගුරුවරයාද කොහෙද? ඇවිල්ලා කිව්වා මේ සමාව ගන්න සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලාගෙන් කියලා. ගත්තේ නැහැ. මැරුණා. මැරු නිරේ ගියා. අන්න එතනදී බුදුරජාන් වහන්සේ නිරේ විස්තරයක් කියනවා. මෙහිම අසවල් නිරේ පදුම කියන නිරේ උපන්නා කියනවා. එතකොට භික්ෂුව අහනවා භාග්‍යතුන් වහන්සේ මේ පදුම නිරේ ආයුෂ කියන්න පුළුවන්ද කියලා අහනවා. කියන්න බෑ කියනවා. ගණන් කරන්න බෑ කියනවා ආයුෂ. උපමාවකින් කියන්න පුළුවන්ද කියලා. උපමාවකින් පුළුවන් කියනවා කියන්නේ විසිකිරියක ගැලක් තියෙනවා කියනවා. විසිකිරියක ගැලක් කොසල් රටේ මිම්මෙන් විසිකිරියක ගැලක් කියනවා. ඒ කියන්නේ මේ මං හිතන්නේ මේ බුසලක් වගේ වෙන්න ඇති. බුසල් ලොකු කොහොම හරි ඒ ගැල පුරෝල තල ගැල කියලා කියන ලොකු කරත්ත. ඒ ලංකාවේ නම් ඒ කරත්ත නෑ. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් ඔය ට්‍රැක්ටර් වල තියෙන ට්‍රේලර් එක ඒ වගේ උසට මේ පතුරු බැඳලා හදනවා බඩු පටවගෙන යන්න කරත්තවල. ඒවට කියනවා ගැල කියලා කියනවා. එතකොට ඒ වගේ ගැලක් පුරෝපු තල තියෙනවා. අවුරුද්දකට වතාවක් මේ තල ඇට කෙලීට දානවා. කාලය ගෑවේ මේ තලට ඉවර වෙනවා. එතකොට ඒ වගේ ආවිස තියෙන ඒ වගේ විසිගුණයක ආවිස තියෙන නිරයක් තියෙනවා. මේක නිරයල් නිරවල් කීපයක් උන්නාන්සේ විස්තර කරලා කියනවා මේ පදුම නිරය ආවිස ඒ වගේ නිරවල් 10ක් විතර ගියාට පස්සේ තියෙන්නේ. එතකොට වචන වලින් ගණන් කරන්න බෑ. සංඛ්‍යාවකට ගණන් කරන්න බෑ මේ විස්තරය. එතකොට බුදු කෙනෙක් අර මේ කර්ම විපාක දෙන තැන මේ අසවල් තැන මේ කර්ම විපාකේ දැන් මෙයාට දුන්නා දැන් මෙයා උපන්නා කියලා වෙන ලෝකෙ කිසි කෙනෙකුට කියන්න බෑ. වෙන කිසි කෙනෙකුට කියන්න බෑ. ඒක තමයි උන්වහන්සේට මේ කර්මය ගැන තියෙන ඥාණය. ඒ නිසා උන්වහන්සේ දේශනා කළේ තමන් තමන්ට ආදරේ නම් ඒකේ හරි ලස්සන පෙන්වා දෙනවා මේ සචේ භායසි දුක්ඛස්ස. ඉතින් දුකට බය නම් සචේවෝ දුක්ඛමප්පියං. දුකට කැමති නැත්නම් අපිරිය නම් දුකට මාකත්ථ පාපවකං කම්මං පවුකම් කරන්න එපා කියනවා. ආවීවා යදිවා රහෝ එලිපිටවත් රහසේවත් පවු කරන්න එපා කියනවා. එතකොට උන්වහන්සේ මේ කර්මය ගැන මේ උන්වහන්සේගේ තිබිච්ච ඥාණය අතීත කර්මය ගැන අනාගතේ අනාගතය ගැන උන්වහන්සේට කොච්චර ඥාණයක්ද වරන අනාගතය අපි පිරිහෙන විදිය ගැන දේශනා කරපු එක දවස ගානේ ඇත්ත ඔප්පු වෙනව නේද? දැන් පිරිහි යනවා. දැන් අපි බලාපොරොත්තු දැන් හා අපි කියමු බලන්න අපි බලාපොරොත්තු පිරිහීමද දියුණුවද? බලාපොරොත්තු ආධ්‍යාත්මික දියුණුවන් සාසනීය බබලන කාලයක් ඇයි සාසනීය දියුණුවේ කි අපි කියනවා. හරි දැන් ගොඩනැගිලි නම් දියුණුව තමයි. ගොඩනැගිලි වලින් දියුණුවයි. ගතිගුණ වලින් ගතිගුණ වේගෙන් පරිහානියටපත් වේගෙන එනවා. එහෙනම් ඉෂ්ට වෙලා තියෙන්නේ බුද්ධ වචනේනේ. දැන් ගතිගුණ දියුණුව වේගෙන එනවා නම් සීලවන්ත බවක් දියුණුව වෙනවා නම් වහවහ සමාධියත් වැඩෙනවා නම් වහවහ ප්‍රඥාවත් වැඩෙනවා නම් අන්න අපිට බලාපොරොත්තු තියන්න පුළුවන් මොකද්ද? ආ දියුණුව වේගෙන එනවා. හැමෝම දියුණුව වේගෙන එනවා කියලා එහෙම පේනවද? එහෙම නැහෙනි. මේ හොඳට හිටපු අය මේ හිටපු ගම් පේන මේ බද්ද වෛර බැඳගෙන යනවා. එතකොට අපිට පේනවනේ එහෙම විශේෂ දියුණුවක් වෙන්නේ නැහැ කියලා. එතකොට අපිට පේන්නේ මොකද්ද? එතකොට ඔප්පෙන්නේ මොකද්ද? අනාගතය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවයි. අනාගතය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවයි. එතකොට අනාගත ඥානයක පිහිටලා තමයි අනාගතය පිළිබඳ අතීතය පිළිබඳ අනාගතය පිළිබඳ වර්තමානය ගැන කර්මය විපාක දෙන ආකාරයේ තැන් වශයෙන් හේතු වශයෙන් ඒ අයුරින්ම උන්වහන්සේ දන්නවා. ඒ දැනගෙන තමයි උන්වහන්සේ දේශනා කළේ. එතකොට උන්වහන්සේ නිරය ගැන දේශනා කළේ උන්වහන්සේ. නිරය ගැන ගොඩාක් විස්තර දේශනා කළා. එක තැනක දේශනා කළා මහණෙනි ඔබට පුදුම ලාභයක් කියනවා මේ ලැබුණේ. නිරයක් තියෙනවා කියනවා ච පස්ස ආයතනික කියලා. ඒ නිරේ ඇහින් දැක්කොත් යමක් කනට ඇහුනොත් නාසයට දැනුනොත් දිවට ආග්‍රහණය වුණොත් කයට පහසක් දැනුනොත් හිතට හිතුනොත් ඒක පීඩාවක්මයි කිව්වා. වේදනාවක්මයි කිව්වා. සිත සනසනදී පේන තික්මානක නැහැ කිව්වා. ඔබ ඒකින් බේරිලා කිව්වා ඉන්නේ. තියෙනවා කිව්වා ඒ වගේම ච පස්ස ආයතනික ස්වර්ගයක්. ඇහැට පේන කනට ඇහෙන නාසයට දැනෙන දිවට දැනෙන කයට දැනෙන හිතට හිතෙන හැම එකකම මිහිරි කිව්වා. ඔබ ඒකිනුත් බේරුණා කිව්වා. හැම එකක්ම මිහිරි නම් එතන තියෙන මුලාවෙන්නමයි නේද? අද අපිට මේ දෙකම තියෙන නිසා නේද මේක විග්‍රහ කරගන්න පුළුවන්. මේ මනුස්ස ලෝකේ. ඒතර මේ විග්‍රහ කරගන්න පුළුවන් තත්ත්වයක් අපිට මේ තියෙනවා කියලා එදා බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ට දේශනා කළා. එයාගේ මුන්නහසේ එක තැනක දේශනා කළා අපේ ජීවිතය ගැන පුරාණ මිදම් භික්කවේ කම්මං මහණෙනි මේ ජීවිතේ පැරණි කර්මයක් කිව්වා. අபிසංකතං චේතනාවෙන් රැස් කරපු එකක් කිව්වා. විශේෂයෙන් සකස් කරපු එකක් කිව්වා. අபிසංචේතිතං චේතනාවෙන් රැස් කරපු එකක් කිව්වා. සකස් කරපු එකක් කිව්වා. වේදනීයං දට්ඨබ්බං. ඔව් විඳව විඳව තමයි මේක දකින්න තියෙන්නේ. දැන් බලන්න ඉස්සෙල්ලා මේ පරණ කර්මයක් නිසා නේද අපි විඳවන්නේ? මේ ජීවිතේ විඳවීමක් නැද්ද? විඳවීමක් තියෙනවා. විඳවීමක් තිබ්බට මේක අපිට දැන් අපිට මේකෙ මිදෙන්නත් කැමතියි. මොකද මිදෙන්න පුළුවන්ද? මිදෙන්න කියලා මිදෙන්න කැමති වුණාට මිදෙන්න ධර්ම මාර්ගයේ දියුණු කළා පින් රැස් කළා මිසක් මෙන්න මිදෙන්න ක්‍රමයක් මිදෙන්න ක්‍රමයක් නැහැ. මැරිලා මිදෙන්න බෑ. එහෙම මැරිලා මිදෙන්න පුළුවන් නම් හරි පහසුනේ මේ වැඩේ. එහෙම මිදෙන්න බෑ. ඇයි බුද්ධ දේශනා තියෙනවා මේ කර්මයක් රැස් කළාම ඒක විපාක දෙනවාමයි කියනවා. අර එක තැනක තියෙනවා අර අර බුද්ධ කාලේ එහෙම වුණානේ අර ආච්චි කෙනෙක් කැවුම් බදිනවා. කැවුම් බදිනකොට ඒ ගිනි දැල්ලක් ගියා පිදුරු ගහකට. ඒ පිදුරු ගහ හුළඟ යනවා. කාකි හොට ගැහුවා එකට කාකා පිච්චිලා මැරුණා එකෙන්. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කළා ඒ භික්ෂුන් වහන්සේලා එක එක කිව්වා ගිහිල්ලා බුදුරජාන් වහන්සේට. උන්වහන්සේ වදාලා මහණින් ඔයා පෙර ආත්මේ හරකෙක් ගිනි තියලා මැරලා කිව්වා. හරකෙක් එකතැනම අර හරකෙක් මේ කරත්තේ බඳින එකට ඌ යන්නේ නැතුව ලැගලා හිටියා. ඉතින් මේ මිනිස්සු හරකට ගැහුවා ඒ හරක යන්නේ දෙන්නම් ඔබට උගන්වන්නම් පාඩමක් කියලා මොකද කළේ? පිදුරු ගොඩක් ගෙනලා හරකගේ ගිනි තියලා ගියා යන්න. හරක මැරුණා. උපුණුපන් ආත්මෙ පිච්චිලා මැරෙනවා. ඒ මිනිස්යාගේ ඔය කපුට වෙලා ආවේ. කපුට වෙලා ආවිල පිච්චිලා මැරුණා. ඇයි ඒකාත්මකේ වගේ එක කාන්තාවක් හිටියා. මේ කාන්තාවට බයගේ බිරිඳ ස්වාමිය හරි ආදරෙන් හිටියා. ස්වාමිය මැරුණා. මැරිලා මේ ගෙදර බල්ලා වුණා. දැන් බල්ලා වෙලා දැන් මේ කාන්තාවත් මේ බලු පැටියට ආදරෙන්. දැන් මේ බලු පැටියා යන්නේ නැතන මෙයාගේ පස්සෙන් එනවා. එනකට ගමේ කොල්ලෝ මොකද කළේ? දාණ්ඩ යනකටත් මේ බල්ලා පස්සෙන් එන්නේ. දර කඩන්න යනකටත් පස්සෙන් එනවා. මැල්ලුම් කඩන්න යනකටත් පස්සෙන් එනවා. එතකොට කොල්ල විහිළු කළා මේ අලුත් සහකාරී හම්බ වෙලා නොයන් කියලා. හැබැයිටම බැලුවොත් කවුද? සහකාර. දැන් මේ ගෑනියෙක් කෙනට හරි කීන්ති ගියා. මොන වදයක්ද මේ කියලා. ඒකක වරින් බලු පැටියු නාන්න යන්න කියලා එක්කන් ගියා. එක්කන් ගිහිල්ලා වැලි කලයක් බෙල්ලේ ගැට ගහලා මැදට ගිහිල්ලා දැම්මා. උපුණුපන් ආන්නේ වැලි කලේ බෙල්ලේ බැඳිලා මැරෙනවා. දැන් දවසක් මේගොල්ලෝ ආයේ මේ නෝන ආයේ මනුස්ස ආත්මෙ ඉපදිලා. දැන් යනවා නැවේ. නැවේ යනකොට නැව මොහොත මැද්දේ නැවතුණා. ඒ කාලේ නැවතුණාට පස්සේ තුණ්ඩු අදිනවා. දැන් කාලේ තුණ්ඩු ඇදුවොත් නම් හරිම ප්‍රශ්නයක් වෙයි. ඇයි? සෑහෙන පිරිසක් ඉඳි එකම තුණ්ඩුව. මොකද වුනේ? අන්න දැන් තුණ්ඩු ඇදියාම මොන නැව කප්පිටගෙන ඕනට මේ තුණ්ඩුව ආවේ. ඊට පස්සේ මිනිස්සු කතා වුණා මෑ නෑ නෑ මේක වෙන්න බෑ. මේ නැව කප්පිටගෙන මේ නෝනට මේ තුණ්ඩු ආවේ. අපි ආය ආදිම කිව්වා. ආයෙත් ඇද්දාම එයාටමයි එන්නේ. ඊට පස්සේ ආයෙත් ඇද්දා. ඒක රවුල් අර මොනවද ඒවට කියන්නේ? අර රුවල් නැවුනේ තිබුණේ. ඉතින් ඒව තමයි නැවතිලා තියෙන්නේ. යන්නේ නැහැ හැට මෙහෙට. ඊට පස්සේ ආයෙත් ඇද්දා. තුන් වතාවම ආවේ මෙයාට කරන්න දෙයක් නැහැ. නැව කප්පිට අහක බලාගෙන අඬ අඬ ගියා කරන්න දෙයක් නැහැ. උඹලා මියාව වතුරට දාපන් කිව්වා. වැලි මුට්ටිය බැඳ බෙල්ලි වතුරට දැම්මා. තමන් යමෙකුට කරන්නේ යමක්ද ඒකම පෙරලා ලැබෙනවා. මේ කාලේ විශේෂයෙන්ම මේ හොරකම් මැරකම් ඒ වගේ අර ලාමක කියා අතේපත් වෙනවා. මේ ළඟදී එක අම්ම කෙනෙක් බලල් පැටවු ටිකක් අරන් ගිහිල්ලා පෙට්ටියක දාලා පන්සල අයිනේ තියලා කලබලෙන් වඩපිට බල්ල පන්සල අයිනේ තියද්දි යාමගේ හැටි දිවිච්ච අයිඩෙන්ටි කාඩ් එක අර පෙට්ටිය වැටුණා. දැන් බලද්දි බලල් පැටවුත් ඉන්නවා අයිඩෙන්ටි කාඩ් එකක් තියෙනවා. අහුණා හොරකම් කරන්න බෑ මේ කාලේ. ඒ හොරකම් කරලා හංගගෙන ඉන්න බෑ. ඔක්කොම එළියට එනවා. ඉක්මනට ඉක්මනට අකුසල් විපාක දෙනවා. දැන් බලන්නේ හංගන් ඉන්න බැරි විදිහෙන්ද? එතකොට ඒකෙන් තේරුම මොකද්ද? මේ ඒ ලෝකෙ කරන්න බෑ. ඒක එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේක තේරුම් ගත්තා. මේ කර්මය අතීත අනාගත වර්තමානයේ විපාක දෙන ආකාරය. ඒව තමයි මේ බුද්ධ දේශනාවල තියෙන්නේ. දැන් මේ දසබල ඥාන තමයි සියලුම දේශනාවල තියෙන්නේ. මේ දසබල ඥාන ඉගෙන ගැනීම වාසිය එකයි. මොකද්ද? හිත පහදිනවා. අනේ මේ බුද්ධ දේශනාවල මේව තියෙනවා කියලා අම්මට නම් හරි ප්‍රශ්නයකට මොන දෙන්නේ තියාච්චිට. ඇයි බලල් පැටවුවේ අඩිටි කාඩ් එකයි දෙකම. එතකොට බුදුරජාණන් වහන්සේට තව ඥානයක් තියෙනවා. දැන් ඥාන දෙකයි නේ. මොකද්ද? විය හැකි දේත් නොවිය හැකි දේත් ඒ විදිහටම දන්නා ඥානෙ. තේරෙන භාෂාවෙන් මතක තියාගන්න. විය හැකි දේත් නොවිය හැකි දේත් ඒ විදිහටම දන්නා ඥානෙ පළවෙනි එක. දෙවෙනි එක තේරුම් ගන්න අතීත අනාගත වර්තමාන කර්ම විපාක විපාක වශයෙන් තැන් වශයෙන් ඒ විදිහටම දන්නා ඥානෙ. මොකද්ද පළවෙනි එක? පළවෙනි මොකද්ද? විය හැකි දේත් නොවිය හැකි දේත් ඒ විදිහටම දන්නා ඥානෙ. මොකද අපිට හරිය ප්‍රයෝජනයි මේක බුද්ධ දේශනා ඉගෙන ගන්න ආයට. මේක මතක තියා ගැනීම. විය හැකි දේත් නොවිය හැකි දේත් ඒ විදිහටම දන්නා ඥානෙ. මේක තේරුම් ගත්තොත් අපිට හරි පරිස්සමෙන් ජීවත් වෙන්න පුළුවන්. දෙක, අතීත අනාගත වර්තමාන කර්ම විපාක හේතු වශයෙන් තැන් වශයෙන් ඒ විදිහටම දන්නා ඥානෙ. ඥාන දෙකයි. ඊළඟ එක සීලු තැන්වල උපත පිණිස යන ප්‍රතිපදාව දන්නා ඥානෙ. හැම තැනම උපදින හැටි ඒ විදියටම උන්වහන්සේ දන්නවා. මේ තමයි මේ දේශනාවල තියෙන්නේ. උන්වහන්සේගේ අවබෝධය තමයි මේ ධර්මයේ තියෙන්නේ. මේ ඒ කියන්නේ උන්වහන්සේ දන්නවා නිරේ යනවා නම් කෙනෙක් මේ නිරේ යන්නේ මේ විදියටයි කියලා උන්වහන්සේ දන්නවා. උන්වහන්සේකට උපමාවක් පෙන්වා දුන්නා. ගින්දර ගොඩක් තියෙනවා, ගිනි ගොඩක්. මැරෙන්න අසතුටු පිපාසිත කෙනෙක්, බඩගින්න ඉන්න පිපාසිත කෙනෙක්, මැරෙන්න කැමති නැති කෙනෙක් පාරක යනවා. ඒ පාර තියෙන්නේ කොහෙටද? අර ගිනි අඟුරු වලට. එතකොට උන්වහන්සේ කියනවා ඇස් ඇති කෙනෙක් බලන් ඉන්නවා මේ දිහා. බලන් ඉන්නකොට පේනවා මේ කෙනෙක් පාරේ යනවා. අපි අපිටත් එහෙම පේනවා නේද? සමහර අවස්ථාවල් අපි ගම විශාල අනතුරක් තියෙනවා තැනක කෙනෙක් යනවා මේ පාරේ. ඒතර අපි දන්නේ නැද්ද මෙයා මේ පාරේ ගියොත් මේ අනතුරට මැදි වෙනවා කියලා? දන්නව නේද? එතකොට අපි දැනගත්තොත් මොකද්ද අපි යාට කියන්නේ? ওই පාරේ යන්න එපා, ওই පාරේ මෙහෙම අනතුරක් තියෙනවා. දන්නේ නැති එහෙම මිනිස්සු අනතුරට භාජනය වෙන්නේ නැද්ද? අනතුරට භාජනය වෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරන උන්වහන්සේ පස්සේ දකින්නවා යන් නිරේ ඉපදිලා ඉන්නවා. ඉතින් මේ විදිහට අපි දන්න අය, අපේ ඥාතීන්, අපේ පෙර ආත්මවල ඥාතීන් කොයි තරම් පිරිසක් නිරේ ඇද්ද අපි දන්නේ නෑනේ. අපි කොච්චර ඉන්නේ ඇද්ද ওই නිරේ? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ තව සමහරු ඒ ගත කරන ජීවිතේ එයා යන්නේ තිරිසන් අපායේ. ඒ ගත කරන ජීවිතේ කෙලවර ඉන්න මොකෙන්ද? තිරිසං අපායයි. සතෙක් වෙලා තමයි ආ උපදෙලා ඉවර වෙන්නේ. සතෙක් වෙලා උපදෙලා එයාගේ ජීවිතේ ඉවර වෙන්නේ. ඉතින් කොච්චරනම් අර එක තැනක තියෙනවා අර බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ මහා පින්වන්ත අය. දැන් කොච්චර පින්වන්ත වුණත් හරි දේ නොලැබුණොත් එයාට නොමග යන්න පුළුවන්. බුද්ධ කාලේ එක තරුණයෙක් තරුණිය දෙන්නෙක් හිටියා, ආලු දෙන්නෙක්. මේ දෙන්න ගියා තපස් කරන තැනකට. තපස් වලට කියන වරත කියලා. ඒ කාලේ තපස් ක්‍රම තිබුණා. වරත තිබුණා අජ වරත. අජ වරත කියන්නේ එළුවෙක් වගේ ඉන්නවා. ගෝ වරත. වෘත නෙමෙයි වෘත කියන්නේ රවුම. වරත. එතකොට මේ ගෝ වරත කියලා කියන්නේ ගවයෙක් වගේ ඉන්නවා. කුක්කුර වරත. බල්ලෙක් වගේ ඉන්න. ඉතින් මේ ආලෝ දෙන තෝරගත්ත ඕක. එක්කෙනෙක් තෝරගත්ත ගෝ වෘතේ. අනිත් එකෙනා තෝරගත්ත කුක්කුර වෘතේ. ඒ කියන්නේ එක්කෙනෙක් බලු විදියට බල්ලෙක් වගේ ඉන්නවා. තව එක්කෙනෙක් ගවයෙක් වගේ ඉන්නවා. දැන් මේ දෙන්න මේ පුරුදු කරන විමුක්තිය කරා යන්න. දවසක් මේ දෙන්න මෙන්න බලද්දි දෙන්නෙක් කිනුව හතර ගාතෙන්. හතර ගාතෙන් ඇවිල්ලා එක්කෙනෙක් අර තුන් පාරක් වීම කරකිලා බලුපටිය වාඩි වෙනා වගේ වාඩි වුණා. අනිත් එකේ නෑවිලා ගවයා වගේ අත් දෙකම ඇතුළට නවාගෙන වාඩි වුණා. වාඩිලා දැන් බුදුරජාණන් වහන්සේ කතා කරනවා. කිව්වා අපි දැන් කාලයක් තිස්සේ බොහෝම කැමැත්තෙන් මේ ප්‍රතිපදා පුරුදු කරනවා. අපි මේ විමුක්තියක් කරා යන්න. අනේ අපේ ගම අපේ උත්සාහයේ සඵල වේවිදයි කියලා ඔබ වහන්සේට කියන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා පුණ්‍ය ඔව් එන එක කතා කරන්න ඕව මාතෘකාව ඕනේ නැහැ කිව්වා. ආයමත් ඇහුවා. වෙන එකක් කතා කරන්න මේ මාතෘකාව එපා කිව්වා. තුන්වෙනි වතාවත් ඇහුවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ උදාලා තුන්වෙනි වතාවත් ඇහුවා. දැන් ඕගොල්ලෝ දැන් අරයට කිව්වා කුක්කුර වෘත තියෙන කෙනාට කිව්වා දැන් ඔබ දැන් බල්ලෙක් වගේ තමයි දැන් බිමට දාපු දියා බල්ලෙක් වගේ කන්නේ. ඒතර ඔබ බල්ලෙක් වගේ හැසිරෙන්නේ. ඔබේ සිතුවිලි රටාව සම්පූර්ණ යන්නේ බල්ලෙක් වගේ. ගවයෙන් එතකොට ගවයා එක්කෙනාට කිව්වා දැන් ඔබ ගවයෙක් වගේ ඉන්නේ. චිතිවිලටාව සම්පූර්ණ යන්නේ ගවයෙක් වගේ. එතකොට ඔබ බලාපොරොත්තු වෙනවා විමුක්තිය කරා යන්න. ඒක මිත්‍යා දෘෂ්ටියක්. ඒ මේ විමුක්තිය කියන මාර්ගයක් නෙමෙයි කියලා කිව්වා. ඉතින් ඒ නිසා එක්ක උපදින්නේ බලුයෝනිය එක්ක උපදිනවා එක්ක නිර යනවා කිව්වා. අනිත් අය කිව්වා එක්ක ගවයෝනිය උපදිනවා නිරයනවා. හැබැයි දැන් ඉස්සරහට එන විදියට නම් පේන්නේ නිරයටම තමයි. තිරිසන් අපායෙන් වත් බේරෙන්න ගන්නෑ. අනාගත ලෝකේ නම් දැන් ওই මැද පිරිදිගේ තියෙන ඒගොල්ලෝ කතා කරන රටාව බැලුවාම නිරයටම තමයි. ඒ කොහොමද මම දැක්ක එක තරුණ ළමෙක් කියනවා යා බෝම්බයක් පුපුරවගෙන දැන් බෝම්බ ගොඩක් මේ පොඩි අර කබල් ජිප් එක දාගෙන දැන් මම ඉස්සර වාඩි වෙලා ඩ්‍රයිවිං සීට් එකේ වාඩි වෙලා යා සුක්කාන මතින් අරන් කියනවා මට හරි සතුටුයි කියනවා මගේ ආගම වෙනුවෙන් මේ වගේ මරාගෙන මැරෙන්න මට හරි සතුටුයි මම දැන් තා පොඩ්ඩකින් මැරෙනවා තමයි මරාගෙන මම මේක පුපුරවන්නේ දැන් ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ මම මේ මිසදුරු පිරිසක් මරාගෙන මැරෙන්නේ මම හරි සතුටුයි මට අප්සරාව 72ක් එහෙදි ලැබෙනවා කිව්වා දැන් අප්සරාව 72ක දෙන්නෙක් එක්ක විනෝද වෙන්න දැන් මම හිතන් ඉන්නේ එතකොට හිත මුල් කරගෙන තියෙන කාමිට හිතාගෙන ඉන්නේ අප්සරාව 72ක් ලැබෙනවා. ලැබෙන්නේ කොහොමද? තමන්ගේ ආගමක විශ්වාසය නැති එක්කිනා විනාශ කරපන්. එතකොට ද්වේෂයක් එතන තියෙනවා. ඒ ද්වේෂෙත් එක්ක තෘෂ්ණාවකුත් තියෙනවා. දෙකම මිත්‍යා දෘෂ්ටයි. මිත්‍යා දෘෂ්ටිකයි. එහෙම කියලා මට හරි සතුටි. එතකොට මේ කොළුවගේ වයස අවුරුදු 17ක් හරි 18ක් හරි. ගියා. ගිහලා පිපිරෙව්වා. එතකොට බලන්න මේ මිසදිටුව සමාදිටියේ නෑ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුන එක විස්තරයක් එහෙම එකක් තියෙනවා. දැන් ඔන්න නන්ද කුමාරයා. නන්ද කුමාරයාට මේ ධර්මයේ සීකර ගන්න බැරි වුණානේ. ඒ බැරුණේ මොකද? ජනපද කල්යාණී අර පාත්‍රි ආරම් බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් වඩිද්දී ජනපද කල්යාණී ඔව් කිව්වනේ ආරි පුත්‍ර ඉක්මන්ට එන්නේ කිව්වා. දැන් මෙයාගේ හිතේ මේක හොල්මන් කරනවා. මොකද්ද? දැන් මාලිගා විවෘත කරන්න තිබ්බා. විවාහදී මේ බඳින්න තිබ්බා. ඔව් ඔටුනු පළඳින එක තිබ්බා. දැන් මේ ඔක්කොම නැතුව දැන් මේ මහාන වෙලා. ඊට පස්සේ මෙයා තනියම ඇස්වල අඳුන් ගන්නවා තනියම හැඩ වෙනවා. ඉතින් මේ ලස්සන කැටයන් දාපු පාත්‍රයක් අරන් ඉන්නවා සිවුරට මේ අර සිග්සැක් සිස්ටම් එකට මහනවා. ඉතින් මේක දැන් බලාගෙන ගියාම දැන් ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පැමිණිය කියලා භාග්‍යවතුන් වහන්සේ මෙහෙමයි මේ නන්දයන් වහන්සේ ඇස්වල අඳුන් ගාගෙන හැඩ හැඩ වැඩ ඇති සිවුරක් පුරවගෙන මේ පාත්‍රය ලස්සන තියන් ඉන්නවා කියලා. ඒකට පේනවා පැවිදි වුණාට ඉන්නේ කොයි ලෝකෙද? අර පරණ පරණ ලෝකේ තමයි දැන් හිතේ තියෙන්නේ. බුදුරජාන් වහන්සේ නන්දට කතා කරනවා. නන්ද කතා කළා මම මේ කල්පනා කළේ ඔය විකාර සිවුර අතහැරලා පඬු ගහපු මේ පාංශකුළු සිවුරක් පොරවගෙන මැටි පාත්‍රයක් අරන් ওই ඇස්වල ගාගෙන ඉන්න අඳුන් හොදලා සාමාන්‍ය භික්ෂුවක් වගේ මේ නන්ද ගත කරන්නේ කවද්ද කියලා මම මේ කල්පනා කරන්නේ. දැන් ඇයි නන්ද කුමාරයා දන්නවද තමන් මේ පෙරම්පුරාගෙන මොකේද කියලා? එයා දන්නේ නේක. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ සියල්ල යන පාර දන්නවා. ඊට පස්සේ නන්ද ගියා. දැන් ආසාව තියෙන අර මේ මාලිගාවේ උතුරු පැඳලා කවුද කුමාරි? ජනපද කල්යාණිත් එක්ක ලස්සනට ජීවිතය ගෙවන්නනේ. දැන් බුදුරජාණන් වහන්සේ මොකද කළේ? නන්ද කුමාරි එහෙනම් නන්ද අපි ගමනක් යන් කියලා මොකද කළේ? අතින් අල්ලගෙන තවතිසා දිවි ලෝකයට වැඩියා. තවතිසා දිවි ලෝකයට වැඩියාම ඔන්න සක්දිවිඳ එළි වන්දනා කරම මෙන්න දිවිවරු දිවි අප්සරාව එනවා පුරගක පිරිස එනවා පිරිවර. මේන්නේ කාට වන්දනා කරන්නද? බුදුරජාණන් වහන්සේ වන්දනා කර හොඳට බැලුවා නන්ද කුමාරයා. හොඳට බලන්න කිව්වා නන්ද මේගොල්ලෝ දිහා බැලුවා. පතුල් රෝස පාටයි. මේ ලස්සන දිවඟනලා. ඊට පස්සේ ඇහුවා නන්ද දිවි ලෝකෙදිම ඇහුවා. නන්දර මේ ජනපද කල්යාණී මුන්දෙලයි බැලුවොත් මේ වෙනස මොකද්ද? කොහොමද වෙනස කියලා ඇහුවා. අනේ භාග්‍යවතුන් වහන්ස මුන්දලා ඉදිරියේ ජනපද කල්යාණි කවුද කියලා ඇහුවා. අන්න එතන තමයි උපමාවක් කිව්වේ. නන්ද ස්වාමීන් වහන්සේ උපමාව කිව්වේ. මොකද්ද? ඔව්. හේනක දාච්චි වෙන්දිරියක් වගේ කිව්වා මේ මේ මේ මේ දිව්‍ය අප්සරාව විසර. එතකොට බුදුරජාණන් වහන්සේ නන්ද ස්වාමීන් වහන්සේට උදල් නන්දය සීලේ ගුණයේ යෙදෙන්න ධර්මයේ හැසිරෙන්න මේ අප්සරාව 500ක් ඔබට ලැබී කිව්වා. එතකොට අප්සරාව ලැබෙන ප්‍රතිපදාවක් එතන බොරුවද හැබෑවද? හැබෑවක්. එතකොට යම් කිසි කෙනෙක් ගුණධර්ම පිරුවොත් හරි විදියට දැන් බුද්ධ කාලේ හැම එකක් වුණා. එක භික්ෂුන් වහන්සේම සීලමය ප්‍රතිපදාවකින් වාසය කළා. ධර්මයේ තුල් වාසය කළා. භාවනා කර කර හිටියා. අපවත් වුණා. දිවී ලෝකේ උපන්න දිවි අප්සරාව ලැබිලා සිය ගාණ. ඒ අප්සරාව බැලුවා දැන් මෙයා මේ මේ මේ මේ මේ මේ දිව්‍ය රාජයා මේ ඇස්සරල බලන්නේ. ඇස්සරිය දැක්ක අප්සරාව ඇය වස් වහගත්තා. ඊට පස්සේ ඒ අප්සරාව ගිහිල්ලා මොකද කළේ? කන්නඩියෙක් ඇල්ලුවා මොන්ට මේ බලන්න දැන් කියලා. බැලුවම කවුද? ස්වාමීන් වහන්සේ නෑ. දෙවියා ඉන්නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේට ගිහලක අනේ ස්වාමීනි මේ මලපිරීතිය වගේ පිරිසක් දැන් වට කරන් ඉන්නවා මාව. මට මේකෙන් ගැලවෙන්න ඕනේ කිව්වා. ධර්මය අවබෝධ කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා අවබෝධ කළා. දැන් එතකොට බලන්න ඒක නේද ඇත්ත විස්තරේ. එහෙනම් දෙවියන් අතරට යන්න මිනිස්සයාට අවස්ථාවක් නැද්ද? අවස්ථාවක් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ගම්මු කාලයක් තිස්සේ අපේ රටේ ඇහුවේ මේ දෙවි ලෝකෙ ගිහිල්ලා වැඩක් නැහැ. දෙවි කෙනෙක් කියලා වැඩක් නැහැ. පින් කරන්න බෑ එහෙමනේ. දැන් අපි සාමාන්‍ය සාක්කියක් ගමු අපිට පැහැදිලි සාක්කියක්. දන්න දෙවි කෙනෙක් ගැන. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩපු වෙලාවේ මහියංගණයට වැඩපු වෙලාවේ ලංකාවේ දෙවි කෙනෙක් උන්වහන්සේට මුණ ගැහුණා. කවුද ඒ? සමන් දෙවියෝ. ඒතර සමන් දෙවියන්ට වන්දනාමාන කරන්ද බුදුරජාණන් වහන්සේ මොනවද දුන්නේ? කේස ධාතු දුන්නා. එතකොට එහෙනම් දෙවියෝගේ කේස ධාතු අරගෙන මහියංගණි සෑය බැඳි නැද්ද? එතකොට දෙවියෝ පින් කරේ නැද්ද? දෙවිය පින් කළා. ඉතින් සමන් දෙවියෝ ආරාධනා කළා තමන්ගේ භවනට වඩින්න කියලා. ශ්‍රීපාදයට වැඩියා. වැඩලා ඉන්ද්‍රනීල මාණික්කයක් මැද්දේ සිරිපතුල පිහිටෙව්වා. සමන් දෙවියෝ ඒ සිරිපතුල වන්දනාමාන කරන්නේ නැද්ද? ඒ සමන් දෙවියෝ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇහුවේ නැද්ද? සෝවාන් වුණාද නැද්ද? ඔතන මිනිස්සු එක්කෙනෙක්වත් ඒක කරගත්තද ඒ කාලේ? මිනිස්සු නැණි. එතකොට දෙවියා වෙලා හිටපු සමන් දෙවියොත් සෝවාන් වුණා නම් ඒ දිව්‍ය ආත්මේ චෛත්‍යකුත් හැදුවා නම් ඒ දිව්‍ය ආත්මේ. එතකොට සිරිපතුලත් පිහිටේ වුණා. මේ බොරුද? දැන් එහෙනම් කියන හැටියට දිව්‍ය ලෝකේ දෙවි කෙනෙක් උපදිලා කිසි පිනක් කරගන්න බැරි නම් අබ්බගත නම්. එතකොට මේ එතකොට ඒකද හරි මේකද හරි? දැන් දිව්‍ය ලෝකේ ගිහලා මොකොත් පින් කරගන්න බැරි නම් කෙනෙකුට වැඩක් නැත්තම් අපි දෙන පිනින් නම් යැපෙන්නේ. අපි දෙන පිනින්ද සමන් දිව්‍ය රාජයා යැපෙන්නේ. අපි ගමු මේ සමන් දෙවියන්නේ අඩවියේ. අපි ගත්තොත් රත්නපුර සබරගමු ওই පලාතෙම යම්දාක් මිනිස්සු ඇද්ද? ඒ සියලු දිනාගේ බලය එකතු කළොත් සමන්දයන්ගේ බලය ඒත් අභිවයන්න පුළුවන්ද? බෑනේ. එතකොට කොහේද ඒ බලය වැඩි, මිනිස්සුන්ගේද සමන් දෙවියන්ගේද? ඒතර මේ දිව්‍ය උපතිපදාවක ගිහිල්ලා නැද්ද? තියෙනවනේ. එතකොට දැන් සමන්දියු ඉන්නේ සතර අපායේ උපදින ස්වභාවයෙන්ද සතර අපායේ මිදිලාද? සතර අපායේ මිදිලා. එතකොට බලන්න මේ දෙවියන් අතර උපදින ප්‍රතිපදාවටත් අපි ගැරහෙව්වොත් දැන් අපි හරි විදිහට මේ බුදුරජාණන් වහන්සේ සරණ ගින්, ධර්මයේ සරණ ගින්, ශ්‍රාවක සංඝයා සරණ ගින්, සීලේක පිළිපදලා දාන ආදී පින්කම් කරමින් සිත දූෂිත කරගන්නේ නැතුව අපි වාසය කළොත් අපිට දෙවියන් අතර තියාගන්න බැරිද? දැන් බලන්න දෙවියන් අතර උපන්නේ වාසිය සමන්දියු නෙළුවද නැද්ද? ඒ ඵල නෙලා ගත්තා. එතකොට මහියංගණයට බුදුරජාන් වහන්සේ වැඩි ඇයි? ඒ වෙදි යක්ෂයන්ගේ සමාගමක් තිබ්බා. ඒ යක්ෂයන් එළෝ එතනින් අයින් කරන්න නේද? යක්ෂයන්ව අයින් කළා ගිරිදිවෙනට ඇරියා. යක්ෂයන්ව පළවා හැරියා. ඉතින් යක්ක අතර එකෙක්වත් හිටියද ඒ වෙලාවේ මේ ධර්ම අවබෝධ කරන්න පුළුවන්? නෑනේ. හෙබ්‍රිස් ඔක්කොම අයින් කළා. දෙවියෙක් හිටියේ. එතකොට දිවි ලෝකේ යන කෙනෙකුට අවස්ථාවක් නැද්ද එහෙමනම් බලද්දි ධර්මය හැසිරෙන්න? තියෙනවනේ. ධර්මය දිනු කරගන්න අවස්ථාවක් තියෙනවනේ. දැන් අපිකම දිව්‍ය ලෝකේ අපි යන්න වැඩක් නැහැ. අපි ඕන්නේ නැහැ කියලා අපි ඉන්නවා කියලා. ඒතර අපි බුදු කෙනෙකුගේ ධර්මයක් නෙමෙයි කියන්නේ. ඇයි බුද්ධ ඥානයක් තමයි සියලු තැන්වල යන ප්‍රතිපදාව. ඒ අයුරින්ම දනි. ඒක බුද්ධ ඥානයක්. සියලු තැන්වල යන ප්‍රතිපදාව ඒ අයුරින්ම දනි. ඔන්න ඒක තුන්වෙනි ඥානෙ. පළවෙනි ඥානෙ මොකද්ද? විය හැකි නොවිය හැකිදේ ඒ අයුරින්ම දනි. දෙවෙනි එක අතීත අනාගත වර්තමාන කර්ම විපාක තැන් වශයෙන් හේතු වශයෙන් ඒ අයුරින්ම දනි. අනිත් එක සියලු තැන්වල යන ප්‍රතිපදාව ඒ අයුරින්ම දනි. සියලු තැන්වල යන ප්‍රතිපදාව. එහෙනම් බුදුරජාන් වහන්සේ දන්නවා නිරේ යන ප්‍රතිපදාව. ඒ වගේම උන්වහන්සේ දන්නවා ප්‍රේත ලෝකේ යන ප්‍රතිපදාව, තිරිසන් ලෝකේ යන ප්‍රතිපදාව, ඊළඟට ඔව් දිව්‍ය ලෝකේ යන ප්‍රතිපදාව, බ්‍රහ්ම ලෝකේ යන ප්‍රතිපදාව, මනුස්ස ලෝකේ යන ප්‍රතිපදාව, ඒසිය ඊළඟට උන්වහන්සේ දන්නවා සෝවාන් වෙන ප්‍රතිපදාව, සකදාගාමී වෙන ප්‍රතිපදාව, අනාගාමී වෙන ප්‍රතිපදාව, නිකලෙස් වෙන රහත් වෙන ප්‍රතිපදාව දන්නවා. මේ ලෝකේ වෙන කවුරුත්ම මෙහෙම දන්නේ නැහැ. ඒතර උන්වහන්සේගේ දේශනාවල මෙහෙම තියෙනවා. උන්වහන්සේගේ දේශනාවල් කියවද්දි මේ දේශනාවල මොනවද තියෙන්නේ? දසබල ඥාන. එතකොට මේ ආශ්‍රයෙන් ඔබට හිත පහදා ගන්න පුළුවන්. ආ එහෙනම් මේ බුදුරජාන් වහන්සේ මේ ඥාණයෙන් තමයි මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ ඥාණය ණයට ගත්ත එකක් නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් අපේ ඥාණය මොකද්ද? තව කෙනෙකුගේ දැනුමකට පාදක වෙච්ච එකක් තමයි. තව කෙනෙකුගෙන් ඉස්කෝලේ ගියත් තව කෙනෙකුගෙන් ඉගෙන ගන්න. ඊළඟට වෙන ශිල්පයක් හදාරන්න ගියත් ගුරුරෙකුගෙන් ඉගෙන ගන්න. ගමනක් යන්න ගියත් එහෙම ඇදුමක් පහන්න ගියත් ගුරු ඉගෙන ගන්නවා. මොන හරි උයන්න ගියත් අපි කාගෙන් හරි අහ ගන්නවා. ගහක් කොලක් හිටවන්න ගියත් අපි කාගෙන් හරි අහ ගන්නවා. ඉතින් අපේ දැනුම හැමතිස්සෙම තියෙන්නේ තවත් කෙනෙකුගේ දැනුමක් උපකාර කරගෙන. අපේ දැනුම ස්වයම්භූ නෙමෙයි. ස්වයම්භූ කියන්නේ තමන් තුලින්ම ඇති කරගන්න අවබෝධයට. දැන් බුදුරජාණන් වහන්සේ තුල ඇතිවෙච්ච මේ ඥාන තමන් තුලින්ම ඇතිවෙච්ච එකක්. තමන් තුලින්ම ඇති කරගන්නා වූ ඥාන. ඒතර මේ ඥාණයෙන් තමයි උන්වහන්සේ මේව දේශනා කරන්නේ. ඒතර උන්වහන්සේ ඒ තැන්වල යන ප්‍රතිපදාව දන්නවා. ඒ නිසා උන්වහන්සේ දැන් ඔබ හිතන හැටියට බුද්ධ දේශනාවක් දැන් සෑහෙන දන්න නිසා බුදුරජාණන් වහන්සේගේ අපේක්ෂාව තිබුණේ මොකද්ද? මේ සත්වයාට ඉක්මනට චතුරාරි සත්‍ය අවබෝධ කරලා දෙන්නයි. ඒතර ඒ සඳහා මේ උන්වහන්සේ බලනවා. ඒකත් උන්වහන්සේක ඥානය. මේක අපිට ඉස්සරහට ඒක හම්බ වෙනවා. ඉතින් අපේක්ෂාවට තමයි උන්වහන්සේ මේ ධර්ම මාර්ගේ කියලා දුන්නේ. ඒක ඒක දැන් උන් අපි මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඉන්නවා. දැන් මොකක් හරි එකකට මනුස්ස ලෝකෙට අපි ආවා. හැබැයි දැන් මනුස්ස ලෝකේ අපි තීරණාත්මක සංදිස්ථානයක් මේ. මේකෙදි සමහර විට වැරදුනොත් වැරදුනාම තමයි. ඒක බැරි වෙලාවත් අපි ඊළඟ ආත්ම තිරිසං අපායකට ගියොත් ඊට පස්සේ ඉතින් ආයේ කතාවක් නැහැ. මොනවා වෙයිද? කොයි ආකාරයට ඉවර වෙයිද කියලා කියන්න බෑ. හරි, මම දැක්ක එක පොතක මේ ඒකේ තිබුණා ඒක ධර්ම ප්‍රදීපිකාව. ඒ පොත අර ගුරුළුගෝමි පඬිවරයාගේ පොතේ මම ඒකේ දැක්කා. මේ මල්ලිකා බිසෝ ගැන ඒක තිබුණේ පෙර ආත්මික ගොඩාක් ඉස්සර. මේ ගෙදරට ඇවිල්ලා ඥාතියෙක්, ඥාතියට සංග්‍රහ කරන්න ගෙදර හිටපු එළුවා මරලා. ඒ එළුවාගේ මවිල් ගානේ බෙලි කැපුම් කෑවා කියලා. එතකොට බලන්න මිනිස්සු මේ බැරි වෙලාවත් කෙනෙක් මේ තිරිසං අපායක උපන්නොත්, එතකොට තිරිසං අපායක උපන්නාට පස්සේ පින් කරන්න අවස්ථාවක් යාට සැලසෙනවද? එතකොට යාට කැරකි කැරකි විපාක දෙන්නේ මොනවද? අකුසල්මයි. අපි කියමු බැරි වෙලාවත් මේ යන රටාවේ පෙරේත ලෝකයක උපන්නොත්, එතකොට යාට කැරකි කැරකි විපාක දෙන්නේ මොනවද? පෙරේත ලෝකෙමයි. දැන් බොහෝ විට දැන් සාමාන්‍ය විට ඔබට හිතෙන්න පුළුවනි, පෙරේත ලෝකේ උපන්න කෙනාට දැන් අපි පින් දෙනවනේ පෙරේත ආත්මෙ මිදෙයි කියලා. සාමාන්‍ය පෙරේත ආත්මෙ මිදෙන්නේ නැහැ. එයාට කණ්ඩ ලැබෙනවා, ඇඳුම් ලැබෙනවා, ඒ ටික තමයි ලැබෙන්නේ. අර එක සිදුවීමක් තියෙනවා මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ආත්මභාව පහකට කලින් අම්මා. ඒ අම්මා වෙලා ඉපදිලා පෙරේති. ඒ කියන්නේ ආත්මභාව පහකට කලින් සාරිපුත් මහ රහතන් වහන්සේ ඒ කාන්තාවගේ මව කුසේ තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් සාරිපුත් මහ රහතන් වහන්සේ පින් කරගෙන ගිහිල්ලා රහත් වෙලා පුතා. අම්මා පෙරේත ලෝකේ. ඒ ආත්මභාව පහකට කලින්. දැන් කොමාරි මේ පෙරේතිට මේ මුණ ගැහුණා. මුණ ගැහලා හඳුනගත්තා මේ මගේ පුතා වෙලා හිටපු කෙනා කියලා. ඊට පස්සේ මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේට කියනවා, අනේ මං ඔබ වහන්සේගේ අම්මා, දැන් මට ඒ උපන්න දවස් ඉඳලා මට ඇඳුනුත් නැහැ, කණ්ඩත් නැහැ කිව්වා. එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ පිණ්ඩපාති වැඩලා දානි අරගෙන සංඝයාට පූජා කරනවා. සෝහනට ගිහිල්ලා වස්ත්‍ර හොයාගෙන ඇවිල්ලා පඬු ගහලා සිවුරක් හදලා සංඝයාට පූජා කරනවා දෙනවා. ඊට පස්සේ දිව්‍ය වස්ත්‍රාභරණින් සැරසිච්ච දෙවඟණක් වගේ රූපේ තියාගෙන තිබිච්ච කෙනෙක් ඇවිල්ලා, ස්වාමිනී මං අර හිටපු පෙරේති, මං ඒ පින් අනුමෝදන් වුණා, මට දැන් කෑම ලැබුණා, ඇඳුම් ලැබුණා, නමුත් මට තව සුළු කාලයයි තියෙන්නේ කිව්වා. ඊට පස්සේ කොහෙද යන්නේ කියලා ඇහුවා. නිරේ කිව්වා. දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේට බේරන්න බෑනේ. බේරන්න බෑ. දැන් පින් ගන්න යාට පුළුවන්කම තිබුණා. නමුත් කර්ම විපාක යන රටාව බේරන්න බෑ. මනුස්ස ලෝකෙදි නම් බේරන්න පුළුවන් වුණා. දැන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ එක්තරා අවස්ථාවක එක්කෙනෙකුගේ වගේ බේරුවනේ. යාලුවෙක් හිටියානේ මාගන්ති වගේ නමක් තියෙන ධනංජානි. ධනංජානි බ්‍රාහ්මණයා ඒ තරුණ කාලේ කිව්වා මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ කිව්වා පින්වත යාලුවා යාගේ සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ යාලුවා කිව්වා මේ ධර්මයේ පොඩ්ඩක් මේ පැත්තට නැඹුරු වෙලා ඔය බණ දහම් ආදී පුරුදු කරුත් හොඳයි නේද කියලා ඇහුවා. අනේ මට මේ ගාලේ ඌවා කරන්න බෑ, මං ඉතින් ඔය පුළුවන් හැටියට ජීවත් වෙනවා කිව්වා. දැන් මෙයා මරණසන්න වුණා. මරණසන්න වුණාට පස්සේ දැන් මෙයා ඉක්මනට පණවිඩයක් ඇරිය සාරිපුත්ත මහ රහතන් වහන්සේට වඩින්න කියලා උන්වහන්සේ වැඩියා. වැඩියන් පස්සේ කිව්වා මේ දැන් කොහොමද? අනේ මට ගිනි දෙල් පේනවා කිව්වා. අද කොච්චර ගිනි දෙල් පේනවද මිනිස්සුන්ට අපි දන්නේ නැහෙනි. ඒ කියා ගන්නත් බෑනේ. අනේ මට ගිනි දෙල් පේනවා කිව්වා. ඊට පස්සේ කිව්වා ඔය පේන්නේ නිරේ කිව්වා. ඔය නිරේට වඩා හොඳයි කිව්වා තිරිසන් අපාය. කියනවා එතකොට අර ගිනි දෙල් පෙනිල නැතුව ගියා. ආ දැන් අන්ධකාරයි කිව්වා. ආ ඔයිට වඩා හොඳයි කිව්වා පෙරේත ලෝකේ. ඊට පස්සේ මෙයාගේ පෙරේත ලෝකෙට හිත ආවා. ඊට පස්සේ මනුස්ස ලෝකෙට දිව්‍ය ලෝකෙට හැම බ්‍රහ්ම ලෝකෙටම හිත ගෙනිච්චනේ බලන මනුස්ස ලෝකේ ඒ එතකොට බ්‍රහ්ම ලෝකෙට හිත ගෙනිලා බ්‍රහ්ම ලෝකෙ පිහිටවගෙන හිටිය හිත ඊට පස්සේ ඒ දනංජානි බ්‍රාහ්මණය මැරිලා බඹලෝ උපන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ විහෙරට වැඩිහාම බුදුරජාණන් වහන්සේ මොකක්ද ඇහුවේ සාරිපුත්ත ඇයි දනංජානි එතනින් නැවැත්තුවේ කියලා ඇයි සාරිපුත්ත මහරහතන් වහන්සේට නෑ අර ඥානේ සියලු තැන් වලට යන ප්‍රතිපදාව ඒ ආකාරයෙන්ම දන්නේ කවුද බුදුරජාණන් වහන්සේ විතරයි එතකොට බුදුරජාණන් වහන්සේ එතන වැඩ හිටියා නම් චතුරාර්ය සත්‍ය දකින්න එතකොට බලන්නේ ශාස්ත්‍රුන් වහන්සේගේ ස්වභාවය අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේකෙන්. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඥාන තුනක් කිව්වා. ඒක මතක තියාගන්න සාමාන්‍යයෙන් අපිට ඒක මතක තියාගත්තොත් හරි ප්‍රයෝජනයි. ඊළඟ ඥානෙ තමයි අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති. මේ නානා ධාතු ස්වභාවයෙන් යුතු ලෝකය ඒ ආකාරයෙන්ම දකිනවා. එතන මේ ලෝකේ එකම ස්වභාවයෙන් යුක්ත නැහැ. නානා ධාතු ස්වභාවයෙන් යුක්තයි. එතකොට මේ ලෝකේට මොකද්ද සාමාන්‍යයෙන් අපි කියන්නේ නානත් කාය නානත් සංඤී. ඒ කියන්නේ ශරීරවලිනුත් වෙනස්. අදහස්වලිනුත් වෙනස් ලෝකයක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ ලෝකේ තිරිසන් ලෝකේ ඒ പ്രേත ලෝක ආදී තව ලෝක තියෙනවා. ඒකත් කාය ඒකත් සංජී ශරීර වෙනුනුත් එක වගේ අදහස් වෙනුනුත් එක වගේ තව ලෝක තියෙනවා ඒකත් කාය නානත් සංජී ශරීර වලින් එකයි අදහස් වලින් වෙනස් සමහර ඒවා තියෙනවා ඔව් ඒ නානත් කාය ඒකත් සංජී ශරීර වලින් වෙනස් අදහස් වලින් එකක් ඉතින් මේ ඔක්කොම මේ ලෝක ස්වභාවේ ඒ වගේ ස්වභාවයන් ගැන නානා ධාතු ස්වභාවයෙන් යුතු ලෝකී උන්වහන්සේ දන්නවා. දැන් මේ උන්වහන්සේ දකින්න දන්න ලෝකය අපිට ගෝචරද? අපිට ගෝචර නෑ. ඒ හේතුව ඒ ඥානෙ නෑනේ ලෝකී කාටවත් දෙන අයට. උන්වහන්සේ කිතිපෙච්ච ඒ ඥාන ශ්‍රාවකයෙකුට නෑ. ඒත් නානා ධාතු අනේක ධාතු නානා ධාතු ලෝකේ නොඑක් ධාතු ස්වභාවයෙන් යුක්ත බව. උන්වහන්සේ දකින්න මේ හොඳ එක්කිනාට හොඳ එක්කිනා එකතු වෙනවා. නරකෙක් කිනාට නරකෙක් කිනා එකතු වෙනවා මේ වගේ ස්වභාවයෙන් යුක්තයි ඒකට උන්වහන්සේ මොකද්ද පාවිච්චි කළේ ධාතු ස්වභාවය කිව්වා ධාතු ස්වභාවය කිව්වා දැන් ඔන්න මෙහි හිටපු ගමන් ওই දඹදිව වන්දනාවේ ගම් වලින් යනවා මිනිස්සු දඹ වන්දනාවේ ගිහිල්ලා ඒ සමහර ඉන්නවා මේ ගම් වල එක එක ඔය අර ගොඩේ බීම වර්ග බොණ්ඩ පුරුදු වෙච්ච හින්දිත් බෑ ඉංග්‍රීසිත් බෑ මේ ගිහිල්ලා ඉන්දියාවේ ගිහිල්ලා වැඩි වෙනන්නේ මේ මිනිස්සු නැහැ ටිකක් වෙන හොඳට බීලා එනවා හොයා ගන්නවා තැන් තියෙන තැන් ඒ කියන්නේ ඒ මොකද්ද ධාතු ස්වභාවය ඒ නරක වැඩ කරන කෙනෙක් පොඩි රහුවක් යනවා මේ තවුමේ. ටිකකට යට ගන්නට ඉක්ිනේ කපු වෙලා. එහෙම නැද්ද? ඒ මොකද්ද? ධාතු ස්වභාවය. හොඳ ඉක්ිනාට හොඳ ඉක්ිනේ කහ වෙනවා. නරක ඉක්ිනාට නරක ඉක්ිනේ කහ වෙනවා. මේ වගේ බුදුරජාන් වහන්සේ කලේ පැවිදි වුණෙත් මේ ධාතු ස්වභාවයට අනුවයි. දවසක් බුදුරජාන් වහන්සේ භික්ෂූන්ට වදාලා සාරිපුත මහ රහතන් වහන්සේ සංඝ පිරිසකුයි සක්මන් කරනවා. ආම් බලන්න කිව්ව මහණෙනි. සාරිපුත්යන් එක්ක මේ සක්මන් කරනවා. මේ සියලු දෙනා ප්‍රඥා සම්පන්නයි කිව්වා. මුගලන් මහ රහතන් වහන්සේත් එක්ක සංඝ පිරිස සක්මන් කරනවා. අර බලන්න කිව්වා. ඒ සියලු දෙනා ඍද්ධිමන්තයි කිව්වා. අනුරුද්ධ මහ රහතන් වහන්සේත් එක්ක තව පිරිසක් සක්මන් කරනවා. මේ බලන්න කිව්වා අර පිරිස. ඒ සියලු දෙනා දිවස්ලාභින් කිව්වා. ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක තව පිරිස සක්මන් කරනවා මේ පිරිස ඔක්කොම ධර්මයේ දරාගෙන ඉන්නවා කියලා පාඩම් කරගෙන දේවදත්තත් එක්කත් පිරිසක් සක්මන් කරනවා අර බලන්න කිව්වා ඔක්කොම පාපී භික්ෂුන් කිව්වා දැන් බලන්න ඒතර පාපී භික්ෂුවට හිත ඇදලා ගියේ පාපි පුද්ගලයා ළඟටයි එතකොට ප්‍රඥාවන්ත කෙනාගේ හිත ඇදලා ගියේ ප්‍රඥාවන්ත කෙනා ළඟටයි දිවස් ලැබෙන එක්කෙනාගේ හිත ඇදිලා ගියේ දිවස් ලැබෙන එක්කෙනා ළඟටයි. මේ ධාතු ස්වභාවය අනුව තමයි අපි මේ රැකී ආරක්ෂාවල් කරන්නේ. ගොඩක් අය රැකී ආරක්ෂාවල් කරන්නේ ධාතු ස්වභාවය අනුව. ඒ කවුරුත් දන්නේ නැති ඒක කොහොමද මේ ධාතු ස්වභාවය හිතාගෙන ඉන්නේ වෙනින් එකක්, ඊට පස්සේ වෙන්නේ වෙනින් එකක්, කරන්නේ ඉගෙන ගන්න වෙන විශයක් කරන්නේ වෙන රසාවක්. එහෙම වෙන්නේ නැද්ද? එහෙම වෙනවා. මේ ධාතු ස්වභාවයෙන් තමයි වෙන්නේ. මට හම්බ වුණා ජපානි ළමේ ඉන්දියාවේදී, ඒ ළමයාට ඉගෙන ගත්ත එක රස්සාවකත් හරියන්නේ නැහැ. මෙයා දවසක් පන්සලට ගිහින් බුදුරජාණන් වහන්සේට වැඳ වැඳලා අනේ මට රස්සාවක් කරන්න මට මාර්ගයක් කියලා දෙන්න කියලා. දවසක් මෙයාට හීනෙක් පේනවල කවුරු කියන උඹ උයන් ඉගෙන ගන්න කියලා. මෙයා මොකද කළේ? ඔය උයන පන්තියකට ගියා. ගිහිල්ලා මේ පුතා දැන් මං හිතන ලොකු හෝටලයක හොඳ කුක් කෙනෙක්. දැන් බලන්න එයාගේ රස්සාවට එයා ඇදිලා ගියපු විදිය. සමහර පොඩි ළමයි ඉන්න චූටි කාලේ මේ යකඩ කෑලි එකතු කරගන්නවා, කෑලි හදනවා. ටික කාලකට ගෙරේජ් බාස් කෙනෙක්. එහෙම වෙනවා. දැන් තව සමහර ඉන්නවා පොඩි කාලේ ඉඳලා ඇඳුම් මහාන පුරුදු වෙන පොඩි ලොකු වෙන ටේලර් සුප් එකක් දාගෙන. සමහර පොඩි කාලේදී මුකුත් නැහැ ලොකු වෙන බාබර් කෙනෙක්. වෙන්නේ නැද්ද මෙව්වා? ඒ හැම එකකටම අපේ ක්‍රියාවල් වලට මේ ධාතු ස්වභාවය බලපානවා. මේ ධාතු ස්වභාවය කොච්චර බලපානවද කියන්නේ, බුද්ධ කාලේ බුදුරජාන් වහන්සේ කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට එක පොඩි නමක් පැවිදි වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ කාලේ ඉතින් පැවිදි වෙන හැමෝටම දෙන්නේ අසුභ භාවනාවනේ ඉස්සල්ලාම. ඉතින් කේස් ලොම් නියදාස් සම්මාස් අර මල්ල දිගහැරලා බලනවා වගේ, මල්ල ලෙහෙලා බලනවා වගේ බලන්න කියලා සතිපට්ඨානෙ තියෙන විදියට උගන්. දැන් මේ ස්වාමීනාංශි භාවනා කරනවා ඒක මොහොතක් ඒ අරමුණ හිතට ගන්න බෑ. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ එක එක ක්‍රමයට කියලා දෙනවා. ඒත්ද තුන් මාසයක් මුළුල්ලේ වෙහෙසෙනවා, ප්‍රතිඵල නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට එක්කන් යනවා. බුදුරජාණන් වහන්සේ මොකද කළේ? ආ ඉන්න කියලා රත්තරම් පාට මලක් මවල දෙනවා. මේ මල දිහා බලාගෙන ලෝහිතකම් කියලා මෙනෙහි කරන්න කියනවා. මේ මෙනෙහි කරනකොට මොහොතින් හිත එකඟ වුණා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ කිව්වා රහත් ඵලයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ වදාළ සාරිපුත්ත මහරහතන් වහන්සේට, සාරිපුත්ත අවුරුදු 500ක් ආත්මභාව 500ක් රත්තරන් වැඩ කරපු කෙනෙක් කිව්වා මේ. බලන ධාතු ස්වභාවයේ නානාදා අනේක ධාතු නානා ධාතු ස්වභාවිත ලෝකේ බුදුරජාණන් වහන්සේ තමයි දැක්කේ. එතකොට ඒ උන්වහන්සේගේ ඥාණය, එතකොට බලන්න උන්වහන්සේගේ මේ දසබල ඥාන, උන්වහන්සේගේ මේ උතුම් ධම්සක් පැවතුම් දේශනාවට ඍජුවම බලපාපු දෙය නේ එකම දේ. ඒකෙන් තමයි ශ්‍රාවකයෝ ඒ කාලේ ශ්‍රාවක පිරිස් නිවන් අවබෝධ කළේ. ඉතින් හරි ලස්සන ඒ සිද්ධි බලද්දී ඊළඟ දැන් අතුරු ඥාන හතරක් කිව්වා අපි. මොනවද ඒ? විය හැකි නොවිය හැකි දේ. ඔව්, ඒ අයුරින් මේ දන්නා ඥානෙ. අතීත අනාගත වර්තමාන. ඔව්, කර්ම විපාක හේතු වශයෙන් තැන් වශයෙන් ඒ අයුරින්ම දන්නා ඥානෙ. සියලු තැන් වලට යන ප්‍රතිපදාව ඒ අයුරින්ම දන්නා ඥානෙ. අනේක ධාතු නානා ධාතු ලෝකය ඒ අයුරින්ම දන්නා ඥානෙ. ඊළඟ එක තමයි සත්වයන්ගේ නානාදි මුත්‍තිකතං යථා භූතං පජානාති. සත්වයන්ගේ නානා රුචි අරුචකං ඒ ආකාරයටම දන්නා උන්වහන්සේ. උන්වහන්සේ ඒවෙන් තමයි මේ ලෝකෙට ධර්මයේ ප්‍රචාරය කළේ. සත්වයන්ගේ නානාදි මුත්‍තික බව එක එක ගතිගුණ මේ සත්වයන් තුළ බැසගෙන තියෙනවා. ඒ ගතිගුණවල දිහා බලලා තමයි උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. ඒක දිහා බලලා එහෙම දේශනා කරපු සූත්‍ර තමයි අපි මේ කියවන්නේ. එහෙම දේශනා කළේ ඒ ගතිගුණ දිහා බලලා. ඒ සත්වයන්ගේ නානාදි මුත්‍තිකතං, සත්වයන්ගේ නානා අදිමුත්‍තික, ඒක අදිමුත්‍තික ස්වභාවය කියන එක වචනේ මතක තියාගන්න. ඒ කියන්නේ එක එක රුචි අරුචකම් මේ සත්වයන්ට ගතිගුණ පිහිටලා තියෙනවා. ඒ පිහිටලා තියෙන විදිහට තමයි යන්නේ. ගොඩාක් දුරට ඒක හැදෙන්නේ සත්වයන්ගේ කර්මයට අනුව. ඇයි දැන් බුද්ධ කාලේ එක්කෙනෙක්ට ඔබට මතකද මේ අර රජගහනුවර ගලක් උඩ තපස් කළේ අර තනික කුලින් හිටගෙන හුලම් බිබි ජම්බුක අවුරුදු 50ක් වේලිච්ච අසුචි කාලා හිටියන්නේ මිනිසෙක් අපිට මේක හිතන්න පුළුවන් ඒක කතන්දරයක් කියලා ඒ රහතන් වහන්සේ නමක් බවට විස්තර නැත්තම් ඒ ආත්මෙ රහත් වුණා බලන්න මේ පොඩි කොළුව ඉපදුනේ මං හිතන්නේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට ඒ අපහාස කළා ඉපදිච්ච දවසේ ඉඳලා මේ එකම ප්‍රිය ආහාර එකක් තමයි වෙන කිසි දෙයක් කන්න බෑ කක්කමයි හොයන්නේ එතකොට බලන්න දැන් මිනිස්සු බත් ගෙනත් දෙනවා ඉතින් මිනිස්සු දන්නේ නැන්නේ මොකද්ද කියලා රසවට බත් හදාගෙන කියනවා ඉතින් එයා කියනවා මේ උඹලාට ඉතින් පින් සිද්ධ වෙන්නත් ඉපාය ඔය තනකුල ගහක් කඩන් වරින් කියන ඒ තනකුල ගහක් කඩාගෙන එනවා එතකොට අර බත් එකේ ගානවා ගාලා දෙනවා දැන් මෙයා දිවේ පොඩ්ඩක් ගාලා හා දැන් ඇති උඹලාට ඕක පින ඇති හොඳටම කියනවා දැන් ඉතින් ඊට පස්සේ කට අර ගන්නවා අහනෝ ඇයි කියලා නෑ මම මේ හුලන් තමයි කියන ආහාරයට ගන්නෙ තනි කකුලෙන් ඉන්නේ ඇයි කියලා අහනෝ කකුල් දෙකකින් ඉන්න බෑ මේ මහ පොළොවට බෑ කියනවා මගේ ಗುಣධර්ම ඔරොත්තු දෙන්නේ නැහැ කියන මහ පොළොවට එච්චර මේ ಗುಣධර්ම බරයි එතකොට ඒ ජම්බුකා ජීව දැන් තනි කකුලෙන් ඉන්නෝ රෑට මොකද කරන්නේ කකුල් දෙකම තියෙනවා කට වහ ගන්නවා හිමීට ගලෙන් පල්ලෙහාට බහිනවා බැහැලා යනවා මිනිස්සුන්ගේ අසුචි ගෙනල්ලා දාන තැනට ගිහිල්ලා මොකද කරන්නේ බඩ පිරෙන්න කනවා දවසක්ද සතියක්ද මාසයක්ද අවුරුදු 50ක් බුදුම කර්මයක් නේද ගෙවලා තියෙන්නේ අවුරුදු 50 බුදුරජාණන් වහන්සේ දැක්ක මේ මෙයාගේ මේ ඉරනම දැකලා උන්වහන්සේ වැඩියා අන්න බලන්න සත්වයන්ගේ නානාදි මුත්‍තික කත බව එයා කොහොමද මේ කර්මයේ රැස්කලේ කොවිදිරද මෙයාට විපාක දෙන්නේ දැන් මේ විපාක දෙලා ඉවරයි දැන් මෙයාට බේරෙන්න මොකද්ද කියන මොකද්ද කරන්න ඕනේ දේශනාව මේ ඔක්කොම උන්වහන්සේ දන්නවා උන්වහන්සේ වැඩියා වැඩලා උන්වහන්සේ කරුණු කියලා දැන් උන්වහන්සේ රෑ නැවතින්න අවසර ගත්ත ගල උඩ දැන් උන්වහන්සේ ඉන්නවා. දැන් අරයන් ගණන් ගන්නෑ බුදුරජාණන් වහන්සේ. දැන් ඉන්නා පැත්තකට වෙලා යන්න. එයා තනි කකුලින් හිටිනේ කට අරගෙන ඉන්නවා. දැන් රෑ වෙනකොට උන්වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ දන්නවා දැන් මේ වෙලාවට කට වහනවා මේ වලට කකුල තියෙනවා මේ වලට යනවා කියලා. එතකොට උන්වහන්සේ ළඟට ගිහිල්ලා දැන් මොකද මේ කරන්න හදන්නේ? පාර ගිහිල්ලා අසුචි කන්නේ නේද හදන්නේ කියලා ඇහුවා. අන්න මෙයාගේ අර සලුපිලි ඔක්කොම වහගෙන හිටපු ඔක්කොම ඉවරයි ඉරිලා ගියා. ඊට පස්සේ ධර්මයේ දේශනා කළා පැහැදුනා රහත් ඵලයට පත් වුණා. එතකොට බලන්න මේ රහත් වෙන්න ඉන්න මිනිස්සයාට දැන් සාමාන්‍යයෙන් දැන් අපි රහත් ඵලයේ බුදු කෙනෙකුගෙන් රහත් බව ලබන්න නිකන් නෙමෙයි එහි භික්ෂු රහත් බව ලැබුවේ. රහත් බව ලබන්න පින තියෙන එක්කෙනාට කර්මයේ ගහපු ගැහිල්ල කර්ම විපාකේ ගහපු ගැහිල්ල එහෙම බලද්දී අපිට තියෙන බරපතලම අර්බුදේ අපිට තමන්ගේම සිතකය වචනේ තමන්ගේම සිතකය වචනේ නුහුරට යෑම මේක තමයි බරපතලම අර්බුදේ අපිට පේන්නේ බරපතලම අර්බුදේ හැටියට බාහිර එකක් නේද අසවලාමට ගැහුවේය අසෝලා මට බැන්නේය අසෝලා මගේ දියුණුව නැසුවේය අසෝලා මට නිඳා කළේය අසෝලා මගේ කීර්තිය නැති කළේය අසෝලා මට අරදී නොදුන්නේය අපි හැමතිස්සෙම දකින්නේ පාඩුව කළේ කවුරු කියලාද බාහිර කෙනෙක් කියලා නමුත් මේ දේශනාව දිහා බැලුවම පේනවා පාඩුව කරගන්නේ තමාමයි තමාමයි Tamanට පාඩුව කරගන්නේ තමාමයි Tamanට හානිය කරගන්නේ තමාමයි Tamanට ආවාසිය කරගන්නේ එතකොට බුදුරජාණන් වහන්සේට මේ සත්‍යංගේ නානාදි මුත්‍තික බව දන්න නිසා උන්වහන්සේ මේ සත්‍යාව එකකින් ලස්සන්ට බේරුණා. දැන් බලන්න මේ පින්වන්තන්ගේ ස්වභාවය බුද්ධ කාලේ යසකුල පුත්‍රයා ගැන බලමු. දැන් බුදුරජාන් වහන්සේ දැන් ගයාවේ බෝධිය ළඟ බුදු වුණා. බුදු වෙලා ඊට පස්සේ උන්වහන්සේ වැඩියා බරණැසට. බරණැස 25නේ දැන් ඉන්නවා. පස්වග භික්ෂුන් වහන්සේලා ඉන්නවා. දැන් පස්වග භික්ෂුන් වහන්සේලා ඊයේ රහත් වුණා කියමු. ඔන්න ඊයේ රහත් ඵලයටපත් වුණා. ඔන්න අද රෑ යසකොළ පුත්‍රයාට උන් රෑ ජාමය ඇහැරෙනවා. ඇහැරුණාම පේනවා. මොකද්ද පේන්නේ? නිලියන්ගේ විප්‍රකාර. ඒ යසකොළ පුත්‍රයාටත් මාලිගා තුනක් තියෙනවා. නින්ද යනකන් නාටිකාංගනාව නටනවා සින්දු කියනවා. දැන් යාට ඇහැරෙනකොට මේ ඔක්කොම නාටිකාංගනාවගේ විප්‍රකාර දැක්කා. දැකපු ගමන් එපා වුණා. උපද්දුතං වතබෝ උපස්සට්ටං වතබෝ එහෙම කියුණා. මේක මහා වැඩන්නේ මේ ජීවිතේ මොන වදයක්ද මොන කරදරයක්ද කියලා හිතලා හිතුවා මං ඉවලම යන්න ඕනේ. පුදුම සාගත සිද්ධිය බලන්න එතකොට ඉවලම යන්න ඕනේ කියලා සෙරප්පු දෙක දාගත්තා. දාගෙන ගේට්ටු ගාවට ආවා. එනකට ගේට්ටු ඇරි මිනිස්සු නෙවෙයි. අමනුෂ්‍ය ගේට්ටු ඇරි ගහ ලස්සන තියෙනවා මේ මහවග්ග පාළි පොතේ. මේ යසකුල පුත්‍රයාට උතුම් පැවිදි බවට බාධා නොවේවා. දැන් යසකුල පුත්‍රය දන්නේ පැවිදි වෙන්න යන්නේ කියලා. අමනුෂ්‍යෝ යසකුල පුත්‍රයාගේ උතුම් පැවිදි බවට බාධා නොවේවා කියලා ගේට්ටු අරිනවා. දැන් මේ සිද්ධි වෙන රෑ 3ට ඉතර 3ට 4ට වගේ වෙන්නේ. එන්න දැන් යසකුල පුත්‍රය යනවා. දැන් පාරේ හිටිච්ච පාරේ යනවා. ගිහිල්ලා ඔන්න මේ නගරේ දොරත් අරිනවා. යසකුල පුත්‍රයාගේ උතුම් පැවිද්දට බාධා නොවේවා කියලා මේ දොරට පාළුව බුදි. එද කවුද මේ අරින්නේ? අමනුෂ්‍යෝ. අරගෙන යනකොට ඔන්න බුදුරජාණන් වහන්සේ ගහක් යට වැඩ ඉන්නවා. උන්වහන්සේ පේන්නේ නැහැ මෙයාට. මෙයාට ආයේ කිවේ වෙන වාරක ආයෙත්. උපද්දුතං වතබෝ උපස්සට්ටං වතබෝ කියලා. මට බවදී මේ ජීවිතේ හරි කරදරයන්නේ. හරි පීඩාවයින කියලා. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා යස මං ගත කරන ජීවිතයේ කිසි කරදරයක් නැහැ. කිසි පීඩාවක් නැහැ කියනවා. ඒකට යසකුළු පුත්‍රයා එතෙන්ට එනවා. උන ධර්මයේ කියනවා අන්නේ බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය අර මොකක්ද මේ දේශනාවට කියන්නේ? සාමුක්ඛංශික දේශනා. තමාම උසස් බවට පත් කරවන දේශනාව කියනවා. දේශනාව දේශනා කරාම යසකුළු පුත්‍රයා සූවම් ඵලයට පත් වෙනවා. යසකුළු පුත්‍රයාගේ අම්මා නැගිටලා බලනවා දොරවල් ඇරලා. දුවලා ගිහිල්ලා බලනවා කුමාරයා නැහැ. තාතර දුවලා ගිහිල්ලා කියනවා හරි වැඩේනේ. පුත් කුමාරා නැහැ කියනවා. තාතගෙන් හොන මම බලාගෙන ඉන්නම් කියලා බලනවා. මම වැලි පාරේ තියෙනවා අඩි පාරවල්. ඒ අඩි පාර දිගේ යනවා. ඒතර බුදුරජාන් වහන්සේ දකිනවා දැන් තාත්තා එනවා. දැන් උන්වහන්සේ ඉරිදීයක් පානවා. යසකුළු පුත්‍රයා වාඩි වෙලා ඉන්නවා. පේන්නේ නැහැ තාත්තට. තාත්තාවිල්ලා හන මේ ස්වාමිනි මගේ පුත්‍රයා මේ පැත්තෙන් ගියාද කියලා. කියනවා මේ ගෘහපතිය වාඩි වෙන්න මම ඔබට ධර්මය කියන්නම් කියනවා. සාමුක්ඛංශික දේශනාව කරනවා. එතකොට අර සාමුක්ඛංශික දේශනාව කියන්නේ චතුරාර්ය සත්‍ය. සෝවාන් ඵලයට පත් වෙන තාත්තා. පත් වෙනකොටම යසකුළු පුත්‍රයා රහත් ඵලයට පත් වෙනවා. නමුත් රහත් වුණාට තාම ගිහි. බුදුරජාන් වහන්සේ ඉරිදී ආතාරිනවා පුතා ළඟ. තාතර පේනවා. තාතා කියන පුතේ අම්මට කරදරයක් වී අම්මා දැන් ඔන්න කම්පා වෙලා ඉන්නවා ඉක්මන්ට ගෙදර යන් කියනවා. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා ගෘහපතිය ඔබ යම් ධර්මයක් අවබෝධ කළාද? ඒ ධර්මයේ පරිපූර්ණව අවබෝධ කළා උපාදාන රහිතව හිත මුදවාගෙන නිකලෙසිලා මේ ඉන්නේ කියන පුතා. මේ පුතාට දැන් තියෙන්නේ පැවිදි විතරයි කියනවා. තාතා කියනවා ස්වාමීනි මාගේ පුත්‍රයාට මේ පැවිදි ඉසීම වේවා. එහෙනම් ස්වාමීනි හෙට දවසේ දානෙට මේ පුතත් සමග ගෙදර වඩින්න කියනවා. ඔන්න එහි භික්ෂු පැවිද්ද ලැබෙනවා යසකුල පුත්‍රයාට. බලන්න මේ ජීවිතේ කොහොමද කියලා. ඊට පස්සේ තා බුදුරජාණන් වහන්සේ යසකුල පුත්‍රයයි ඒ ගෙදරට වඩිනවා. යස රහතන් වහන්සේ. වඩින්න දැන් තාත්තා සුවන් වෙලා. දැන් යස කුමාරයාගේ ගිහි කාලේ යස කුමාරයාගේ බිරිඳයි අම්මයි. දානි හදලා දැන් දානි පූජා කරනවා. එදා බුදුරජාණන් වහන්සේ එතනදිත් අර දාන කතා සීල කතා සංඝ කතා කාමානං ආදීනං ඕකාරං සංකලේශං නික්කම් යානිසංසං ඔය මේ සාමුක්ඛාංශික දේශනාව කරනවා. එතකොට ඔන්න යසකුල පුත්‍රයාගේ අම්මයි බිරිඳයි සුවම් ඵලයට පත් වෙනවා. එතකොට යසකුල පුත්‍රයාගේ තාත්තා තමයි බුද්ධ ශාසනයේ ප්‍රථම උපාසක, තෙරුවන් සරණ ගිය ප්‍රථම උපාසක. අම්ම තමයි අම්මයි මේ බිරිඳයි තමයි තෙරුවන් සරණ ගිය ප්‍රථම උපාසිකාව. නිකන් නෙමේ තෙරුවන් සරණ ගිය ඒගොල්ලෝ මාර්ගඵල ලාභීන් හැටියටයි. දැන් බලන්න පින්වල වෙනස. දැන් අපි මේ තෙරුවන් සරණ යනකොට තෙරුවන් කැඩෙන්න කොච්චර දේවල් තියෙනවද? තව කෙනෙක් කියලා නැකතක් ගෙනත් දෙනවා. මේ බලා අපි මේකත් කියලා. තව කෙනෙක් කේන්ද්‍රීය බැලුවද කියලා අහනවා. මේ රකින්න තිසරණිය නැති වෙනන කොච්චර දේවල්ද දැන් වර්තමානයේ? තිසරණිය පිටල මැරෙන්නේ කියෙන් කී දෙනාද? ගොඩාක් දෙනෙකුට තිසරණිය නැතුව මැරෙන්නේ. ඉතින් සුගතියක් කොහේ තිසරණිය නැතුව මැරිලා? ඉතින් ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ නානාදි මුත්තිකත භාවය ඥානයක්. එතකොට මම කල්පනා කළේ ඒවා කියවද්දී ඇත්තෙම මේ මොනතරම් පින්වන්තයෝද. දැන් යසකුල පුත්‍රයාගේ තාත්තා දන්නවද ඒ බුද්ධ ශාසනයේ මේ පළවෙනි උපාසක කියලා? නෑ. අම්මා දන්නවද පළවෙනි උපාසිකාව කියලා? එයාගේ බිරිඳ දන්නවද පළවෙනි උපාසිකාව කියලා? නෑනේ. යසකුල පුත්‍රයා දන්නවද පිටත් වෙන්නේ රහත් වෙන්න කියලා? නෑනේ. බලන්න මේ හොඳට පින් මෝරපු අයගේ සිද්ධ වෙන හැටි. ඔන්නීට පහෝදා ආරංචිනු යසකල පුත්‍රයා ගැන ආරංචිල එනවා. සිටු පවුල් වල සිටු කුමාරවරු හතර දෙනෙක් විමල සුභාහු පුන්නජී ගවම්පති කියලා. මේ බුදුරජාන් වහන්සේ කියන්නේ යස රහතන් වහන්සේ බලන් දෙන්නේ. ඇවිල්ලා වන්දනා කරලා කතා කරාම මේ කුමාරවරු හතර දෙනාව බුදුරජාන් වහන්සේ ළඟට එක්කන් යනවා. භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රධානම බරණස ප්‍රධානම සිටු පවුල් වල ඉන්න ප්‍රධාන කුමාරවරු හතර දෙනා කියනවා. විමල සුභාහු පුන්නජී ගවම්පති ඒ එකගෙන යනවා. එතකොට බුදුරජාන් වහන්සේ අන්න සාමුක්ඛාංශික දේශනාව කරනවා. රහතන් වහන්සේලා හතර නමක්. ඊට පහුවදා ආරංචි වෙලා අනිත් අය එනවා 50 දෙනෙක් එනවා හොඳ කොල්ලෝ. 50 දෙනෙක් එනවා. යසකල යස රහතන් වහන්සේ බලන්න. ආයි බුදුරජාන් වහන්සේ ගාවට එක්කන් යනවා. ස්වාමිනි මගේ යාළුව මේ කියනවා. 50 දෙනා. ආයි චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. සාමුක්ඛාංශික දේශනාව. ඒ සියලු දෙනාම නිකලස් වෙනවා. බලන්න මේ යුගී. ආද මොනවද තියෙන අපිට තිසරණ රැක ගන්න කොච්චර අමාරුද? ආන අද ඉන්න තත්ත්වයේ ඒ තත්ත්වයේ අතර වෙනස දැන් තේරුම් ගන්න. මේ තිසරණ රැක ගන්න කොච්චර අමාරුද? සීල්පද පහක් රැක ගන්න කොච්චර අමාරුද? හිත රැකගෙන දාන පිටික පූජා කර ගන්න කොච්චර අමාරුද? එතකොට මේ සිතේ ශ්‍රද්ධාවට හානි වෙන දේවල් නෙමෙයිද හැමතැනම සිද්ධ වෙන්නේ වර්තමානයේ? ඒ විදිහට බලද්දි අපිට කොච්චර දුෂ්කරද මේ කුසල් දහම් මේ යෙදීම. අපි බොරු කතා කරලා වැඩක් නැහැ. බුදුරජාන් වහන්සේ කාලේ මේ සුන්දර ලෝකේ නැහැ. සුළු කාලෙන් බලන්න පට ගාලේ ධර්ම බෝධේ වෙච්ච හැටි. ඒ කාලේ ඉතින් අපි කොහේ හිටියද? මොනවා වෙලා හිටියද? මේ සංසාරේ කියන්නේ කොනක් පොටක් පේන තැනක් නෙමෙයි. කාලයකට කල්ප ගානක් මුහුදෙන් ගොඩට යන්නේ. කල්ප ගානක් මෙරි මුහුදෙමයි. ආයේ කාලයකට වැසිකිලි වලින් ගොඩ යන්නේ කල්ප ගාන. ආයේ තිරිසං ආත්මෙන් ගොඩ යන්නේ කල්ප ගාන. ආයේ ප්‍රේත ලෝකෙන් ගොඩ යන්නේ. එහෙම රවුම් ගගහන්නේ මනුස්ස ලෝකෙට මේ එන්නේ අපි. එහෙම ඇවිල්ලා තමයි දැන් අපි මේ මත්වලා ඉන්නේ මේ දන්න පේන ටිකට. ඉතින් මේ ඇත්ත ස්වභාවය අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා අපි දැන් මේක ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මේ උන්වහන්සේගේ නානාදි මුත්තිකත සත්වයන්ගේ නානාදි ඒ සත්වයන් ඒ සසර පුරුදු කරපු රටාව හොඳට පේනවා බුදුරජාණන් වහන්සේට කෙනෙක් දකින්නකට. දකින්නකට පේනවා. දැන් ඉතින් අපිට මේ අවස්ථාවල් නැහැ දැන්. එතකොට මේ පේනතික මානකී බඳු අවස්ථාවක් නැහැ. එතකොට අපිට දැන් එහෙමනම් ආඩම්බර වෙන්න මොකුත් තියෙනවද? නැහැ. හිතර ගන්න මොකුත් නැහැ. හරි විදිහට තේරුම් ගත්තොත් අපි හැමෝම එක එක්කෙනා ඊටාම ආසරණයි. ඊටාමත්ම ආසරණයි. ඒතර මේ ආසරණ භාවයට තියෙන පිළිසරණ තමයි බුදුරජාණන් වහන්සේව සරණ යන්න ලැබීම. ඉතින් ඒ සරණ ගියපු බුදුරජාණන් වහන්සේගේ ඥාන තමයි දැන් ඔය අපි ඊගෙන ගනිමින් සිටියේ. පළවෙනි ඥානෙට අපි කිව්වේ විය හැකි තැන් නොවිය හැකි තැන් ගැන ඒ ආකාරයෙන්ම උන්වහන්සේ දන්නවා. අතීත අනාගත වර්තමාන කර්ම විපාක හේතු වශයෙන් තැන් වශයෙන් පළ දෙන ආකාරය උන්වහන්සේ ඒ විදිහටම දන්නවා. සියලු තැන්වල උපදින ප්‍රතිපදාව සියලු තැන්වලට යන ප්‍රතිපදාව උන්වහන්සේ ඒ විදිහටම දන්නවා. අනේක ධාතු නානා ධාතු ලෝකේ උන්වහන්සේ ඒ විදිහටම දන්නවා. සත්‍යයන්ගේ නානාදි මුත්‍තිගත බව ඒ විදිහටම දන්නවා. දැන් අපි ඥාන කීයක් ඉගෙන ගත්තද? ඥාන පහයි. ඊළඟ එක තමයි පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රිය පරෝ පරියත්තං යථා භූතං පජානාති. මේ බාහිර සත්වයන්ගේ බාහිර පුද්ගලයන්ගේ අභ්‍යන්තරී ගුණේ මොන විදිහට තියෙන්නේ කියලා උන්වහන්සේ දන්නවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් දැන් මෙතන ඉන්න ඔක්කොගෙම එක එක්කෙනා තුළ සංසාරේ පුරුදු කරපු එක් වීරිය ඉස්මතු වෙලා ඇති. එහෙම නැත්නම් පැහැදෙන ස්වභාවය ඉස්මතු වෙලා ඇති. ඒක හිත එකඟ වෙන බව. එහෙම නැත්නම් නුවණින් විමසන බව මොකක් හරි එකක් තියෙන පුරුදු කරපු එක. නමුත් මේ වෙන කවුරුවත් මේ ලෝකේ කවුරුවත් දන්නේ නැහැ ඒක. ඒක දන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ දන්නේ. පරසත්තානම් පරපුග්ගලානම් ඉන්ද්‍රිය පරෝ පරියත්තං. බාහිර සත්‍යයන්ගේ බාහිර පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ අඩු වැඩි බව උන්වහන්සේ දන්නවා. ඒකයි උන්වහන්සේට කෙනෙක් දකින්නකටම උන්වහන්සේ පුදුමයි, හරිම පුදුමයි. ඒ වදා ගන්න බෑ අපිට. සමහර අයට ධර්මය අවබෝධ කරන්න වචන දෙකයි කියන්නේ. දවසක් එනවා භික්ෂුවක්, භාග්‍යවතුන් වහන්සේ මම මේ හුදෙකලාව ඉන්න යන්න හදන්නේ, මට ධර්මයක් දේශනා කරන්න කියනවා. එහෙනම් මහණ, එහෙනම් භික්ෂුව මේක මතක තියාගන්න කියනවා. බැඳුනොත් ඔබ බැඳෙන්නේ මාරයාට, නිදහස් වුනොත් ඔබ නිදහස් වෙන්නේ මාරයාගෙන්. ඔන්න ඕක ගිහිලා ආවෝධ කරන්න. උච්චරයි බණ. ඒතර කියනවා, එතනදී මේ ස්වාමීන් වහන්සේ කියනවා, භාග්‍යතුන් වහන්සේ මට අවබෝධ වුණා කියනවා. විනාඩියක් ගියේ නැහැ. ඔබට අවබෝධ වෙන්නේ කොහොමද කියලා අහනවා. භාග්‍යතුන් වහන්සේ මම රූපිට බැඳුනොත්, වේදනාවට බැඳුනොත්, සංඥාවට බැඳුනොත්, සංස්කාරයට බැඳුනොත්, විඥාණයට බැඳුනොත් මායයට බැඳුනා වෙනවා. භාග්‍යතුන් වහන්සේ මම රූපෙන්, වේදනාවෙන්, සංඥාවෙන්, සංස්කාරයෙන්, විඥාණයෙන් නිදහස් වුනොත් මායගෙන් නිදහස් කියනවා. ආ භික්ෂුව හරි. දැන් ගිහිල්ලා යන්න කියනවා. විවේකයෙන් ඉන්න. දැන් ඔක අවබෝධ කරන්න කියනවා. සුළු කලයි රහතන් වහන්සේ නමක්. දැන් බලන්න හරි, ඒ කියන්නේ උන්වහන්සේ හරියටම දන්නවා. ඒ කෙනාට ඒ අවබෝධ වෙන්න උවමනා කරන පාවිච්චි කරන්න තියෙන වචනේ. අපි මොකක්වත් දන්නේ නැහැ සාමාන්‍ය ලෝකේ. දැන් සමහරට අපි දන්නේ නැතුව සමහරට කෙනෙකුට වචනයක් කියනවා. ඒ වචනේ ඇති එයා ආත්ම ගාන පස්සෙන් පන්නනද. මට මේක අරක කිව්වනේ කියලා එහෙම වෙනවද නැද්ද? සමහරට අපි කියන්නේ මෙහාට කියින් තියන හොඳටම ගැටෙන වචනයක් අපි කියනවා. එතකොට යාගේ එක යාගේ තියෙන අර ඇතුලේ ඇංජිමට ඒක හොඳට සිට්ටුණා. එතන මොකද වෙන්නේ? ඕ ගාලා ද්වේෂේ. එහෙම වචනෙට වෙන්නේ නැද්ද? සමහර අය හොඳට එනවා මේ යන්තම් වචනයක් එහෙම මෙහෙන් යාන්තම් ගෑවෙන්න බෑ. ප්‍රශ්න බවට පත් වෙන අවස්ථා නැද්ද? තියෙනවනේ. ආ බලන්න යාර සංසාරයේ එක්කන පුරුදු කරපු රටාවේ. ඊ රටාවට යන්නේ. එහෙම ගිහිල්ලා දැන් මේ ජීවිතේ ගොඩාක් අය මේ කර්මයට බැඳිලා තමයි අපි වාසය කරන්නේ. අපි දන්නේ නැනි මේ කර්මයට බැඳිලා කර්මයේ විපාක විඳ විඳ වාසය කර. කර්මානුරූපව කසාද බඳිනවා. කර්මානුරූපව ළමයි හම්බ වෙනවා. කර්මානුරූපව රස්සාල් කරනවා. කර්මානුරූපව ගෝලුවෙ ඇවිල්ලා මහාන වෙනවා. කර්මානුරූපව ස්ථාන හදනවා. මේ හැම දෙයකටම බලපාලා තියෙන මොකද්ද? කර්මය. කර්මානුරූප බව බලපාලා. දැන් බුදුරජාණන් වහන්සේත් ඒක බලපෑවේ නැද්ද? ඒ උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා බර්ණස ඒ 61 නම ධර්ම ප්‍රචාරයට පිටත් කළා. ඊට පස්සේ උරුවෙල් දනවෝට වැඩලා උරුවෙල් දනවියෙන් ජටිල දමනය කළ දහස් නමත් එක්ක ගයාශීර්ෂයට ගිහිල්ලා ගයාශීර්ෂිත පිරිස ඔක්කොම රහතන් වහන්සේලා බවට පත් වෙලා ඒ පිරිසත් එක්ක වේළුවනේට වඩිනවා රජගහනුවරට. රජානක වැඩියන් පස්සේ මෙන්න එනවා. කවුද එන්නේ? උපතිස්ස කෝලිත 250 පිරිසමග එනවා. කවුද එන්නේ? අග්‍රශ්‍රාවකයන් වහන්සේලා. ඉතින් බලන්න කර්මානුරූප බලපෑමක් නැද්ද? තියෙනවනේ. ඒවැම් මිදෙන්න බෑ ලෝක සත්වයාට. ඒ ගානටි ඔක්කොම සිද්ධ වෙනවා. දැන් රජගහනුවර වින්නකට මෙන්න මේ සවැත්නුවර හිටපු සිටුතුමා මෙන් රජගහනුවරෙල්ල බිස්නස් වලට මුණ ගැහිනවා. ඒතර මෙන්ඩක නුවර හිටිය ඒ මෙන්ඩක සිටු පුත්‍රයාගේ මේ දුව විසාකා. එතකොට බුදුරජාන් වහන්සේ කාලේ පුංචි අවුරුදු 7 දී රහත් වෙනවනේ. සුවන් වෙනවනේ. එතකොට බලන්න මේ ඔක්කොම ගානට මෙන හැටි ඒ කාලේට ගානට ඉපදිලා. ඒ පින්වන්ත අය පින්වන්ත විදියට ඒ තැන්වල උපන්න. හැබැයි අපිත් මේ ඉපදිලා තියෙන විදිය ගත්තොත් එහෙම මේ කාල පරිච්ඡේදයේදී මේ පෘථුවේ සමස්ත පෘථුවිය අපි ගම්මු නිකන් පෘථුවිය කියලා ලෝක ගෝලේ ඕකේ එක එක රටවල ජීවත් වෙන මිනිසුත් එක්ක අපිත් මනුස්ස ආත්මෙ ලැබුණා කියලා හිතන්න. ඒතර අපිට ලැබිච්ච දේවල් අතර අග්‍ර මොකද්ද? ධර්මේ නේද? මේ ධර්මයේ හම්බුනේ නැත්තම් සාමාන්‍ය මිනිස්සු වගේ අපිත් කාලා සාම්පොඩි ගියක් හදාගෙන පාරේ තියෙන දේවල් සාප්පුල් තියෙන දේවල් බල බල හූල්ල හූල්ල කාණ්ඩ බැරි වෙච්ච කෑම ගැන හූල්ල හූල්ල අඳින්න බැරි වෙච්ච ඇඳුම් ගැන හූල්ල හූල්ල යන්න බැරි වෙච්ච වාහන ගැන හූල්ල හූල්ල හදන්න බැරි වෙච්ච ගෙවල් ගැන හූල්ල හූල්ල ඉගෙන ගන්න බැරි වෙච්ච විෂයන් ගැන හූල්ල හූල්ල බලන්න බැරි වෙච්ච නාට්‍ය ගැන හූල්ල හූල්ල අපි නිඳ වෙන්නේ. අද අපිට ඒවෙන් බැහැර වෙලා ඉන්න පුළුවන් කමක් නැද්ද? ඒවා කෙරේ අපිට නිකන් මැදිස්තු බලන්න බැරිද ආද? ඒ මොකද හේතුව? ඊට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් අපිට කියවන්න පුළුවන් වෙච්ච නිසා. ධර්මයේ ලැබෙච්ච නිසා. නැත්තම් තියෙන බාහිර දේ දිහා බලාගෙන හූල්ලනවා, ලබා ගන්න දේ බැරි වෙච්ච දේවල් හිතෙන් මවාගෙන තෘප්තියක් විඳිනවා. ඕකනේ මේ මනසෙ තියෙන්නේ. ඉතින් මේ මායාවට අහුවෙච්ච අපි මේක මායාවක් කියලා තේරුම් ගන්න උදව් වෙන්නේ නැද්ද මේ ධර්මය? මේ ධර්මයේ තමයි උදව් වෙන්නේ. ඒ නිසා අද දවසේ අපි ඉගෙන ගත්ත ඥාන හයක්. මොනවද මේ ඥාන හය? ඔව්. වේ හැකි නොවේ හැකි තැන් ගැන ඒ ආයුරින්ම දන්නා ඥාණය. පළවෙනි එක. දෙවෙනි එක අතීත අනාගත වර්තමාන කර්ම විපාක ඔව් විපාක වශයෙන් තැන් වශයෙන් පල දෙන ආකාරයේ ඒ අවිරින්ම දන්නා ඥානෙ. තුන සියලු තැන් වලට යන ප්‍රතිපදාව ඒ අවිරින්ම දන්නා ඥානෙ. හතර අනේක ධාතු නානා ධාතු ලෝකය ඒ අවිරින්ම දන්නා ඥානෙ. පහ සත්වයන්ගේ නානාදි මුත්‍තික බව ඒ අවිරින්ම දන්නා ඥානෙ. හය බාහිර සත්‍යයන්ගේ බාහිර පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ අඩුවැඩි බව ඒ අවිරින්ම දන්නා ඥානෙ. අද අපි මේ ඥාන හය ඉගෙන ගත්තා. අපිට මේ බුදුරජාණන් ඒ දසබල ඥානින් යුතු බුදුරජාණන් වහන්සේගේ සරණ අපට මේ ජීවිතයේ තුලත් ඉදිරි ජීවිතවලත් ඒ අවිරින්ම ලැබේවා.